ආයුක්ෂය කියලා මරණයක් තියෙනවා. ඒ තමයි අපි යම් ආයුෂයක් දරාගෙන මේ ලෝකෙට එනවා. ඒ ආයුෂය ඉවර වුණොත් අපිට මේ කය පවත්වන්න බෑ එතනින් එහාට. ඒ කියන්නේ අපිට මේ ජීවිතේ පවත්වන්න බෑ, මේ දැන් ලැබිලා තියෙන ජීවිතේ පවත්වන්න බෑ එතනින් එහාට. ආයුෂය ඉවරයි. දැන් ඔය ඔකත් එක්ක මම කතාවක් කියන්න. ඔය ආයුෂය සම්බන්ධ වෙච්ච දෙයක්. එක රහතන් වහන්සේ නම තමන්ගේ ශිෂ්‍ය පිරිසකින් ඇහුවා, දැන් නුඹලා දැකලා තියෙනව නේද තේජෝ සමාපත්තියට සම්බැදිලා පිරිනිවන් පාපු රහතන් වහන්සේලා? ඔව් ස්වාමීනි කිව්වා. බිම නිදාගෙන පිරිනිවන් පාපු රහතන් වහන්සේලා? ඔව් ස්වාමීනි කිව්වා. හිටගෙන පිරිනිවන් පාපු රහතන් වහන්සේලා? ඔව් ස්වාමීනි කිව්වා. නුඹලා දැකලා තියෙනවද ඇවිද ඇවිද පිරිනිවන් පාන රහතන් වහන්සේ නම? දැන් මේ කියන්නේ මේ තමන්ගේ ශිෂ්‍ය පරම්පරාවට අර වීරය ඇති කරවන්න, නිවනට ඇල්ම ඇති කරවන්න මේ උන්වහන්සේ නැතුව මේ මුදුන වෙන්න හදනව නෙමෙයි. දැන් මේ පිරිසට පෙන්වන්න යන්නේ මේ ඉරිදි ප්‍රතිහාරය. අර ආම්දුරු ටිකවලු නෑ කියලා. එහෙනම් හෙට අහවල් වෙලාවට එන්නකො මම පෙන්වන්න. දැන් ඔන්න උන්වහන්සේ වැඩි ඇත. වැඩලා ඇඳලු ඉරක්. උන්වහන්සේ එකපාරක් මේ පැත්තට ගිහිල්ලා ආයි මේ පැත්තට ඇවිල්ලා දැන් කට්ටිය ඉක්වල ඕම් බලා ගන්න මොකද්ද වෙන්නේ කියලා මේ ඉරපයින. දැන් එහෙනම් දැන් උන්වහන්සේ දන්නව මොකද්ද? අර ආයුෂය තව කොච්චර ඉතිරිද කියලා. උන්වහන්සේලාට ඒක පාලනය කරන්න පුළුවන් රහතන් වහන්සේලාට විශේෂ, ඒ කියන්නේ ඒක මේ මොකද්ද ඒකට කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්ගේ පළවෙනි කොටස මොකද්ද? මේ සතර ඉරිදිපාද. සතර ඉරිදිපාද මනාකොට වඩපු උත්තමයෙකුට ඕනනම් ඒ ආයුෂය පාලනය කරන්න. ඒ කියන්නේ ආයු සංස්කාරය අතහැරිය කියලා. ඒ කියන්නේ ආයුෂය සංස්කරණය කර කර ගන්න පුළුවන් ඕනනම් උන්වහන්සේලා. ඒක තමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ ආනන්ද හාමුදුරු ආරාධනා කළා නම් කල්පයක් තව වැඩි. කල්පයක් කිව්වේ කොච්චරද? තව අවුරුදු 120ක්. කල්ප කිව්වහම කල්ප කාල වෙනස්. කල්පයක් කියන්නේ කාල ප්‍රදේශයක්. තමයි කල්පයක් කියන්නේ. මහා කල්ප කියලා කොටසක් තියෙනවා. මේ කතා කරන්නේ මහා කල්ප ගැන නෙමෙයි. අන්තකල්ප කියලා කොටසක් තියෙනවා. අන්තකල්ප ගැනත් නෙමෙයි. මේ කතා කරන්නේ මේ කතා කරන්නේ ආයුෂ කල්පය. එතකොට අපේ බුදුහාමුදුරන්ගේ කාලේ ආයුෂ කල්පයක් කියන්නේ අවුරුදු 120ක්. එහෙනම් උන්වහන්සේ තව අවුරුදු 120ක් ජීවත් වෙන්න තිබුණා. එයි ආයු සංස්කරණය කරලා. හැබැයි ඒකට උත්තරයක් නැති නිසා උන්වහන්සේ මොකද කළේ? ආයු සංස්කරණේ අතහැරියා. ආයු සංස්කරණේ අතහැරියා කියලා කියන්නේ උන්වහන්සේට නියමිත ආයු කාලයේ අවසන් වෙනවා. ඒ අවසන් වෙනකොට උන්වහන්සේ පරිනිර්වාණයටපත් වෙනවා. ඒක තමයි ක්‍රමය. දැන් ඔන්න ආයුෂය තේරුණාද? දැන් අර හාමුදුරුවෝ මොකද කළේ? රහතන් වහන්සේ හරියටම අර ඉර පයින්කොටම හරියටම මේ පාද තියතිය වැඩියලු ආයුෂය ඉවර වෙන වෙලාවටම ගාන්තර ඉර මතට එන්න. කටිනිකොල ඕන් ඔය ඉර මත ඇවිදින ගමන් පින්නෝ පානවා කියලා. බලාගන්න. එහෙනම් දැන් මොකද උනේ? ගාන්ත ආයුෂය ඉවරනකොටම උන්වහන්සේ එතනට ආව. උන්වහන්සේ එතනම පින්නෝ පාන. ඇවිද ඇවිද පින්නෝ පාන. එහෙනම් මේ ආයුෂය කියන්නේ ඔන්න ඔක. එහෙනම් ආයුක්ෂය වීමෙන් මරණයටපත් වෙනවා අපි. තව එකක් තියෙනවා කර්මක්ෂය වීමෙන් මරණයටපත් වෙනවා. කර්මේශය වෙලත් මැරෙන්න පුළුවන්. තව එකක් තියෙනවා උභයක්ෂය වීමෙනුත් මරණයටපත් වෙනවා. උභයක්ෂය කියන්නේ උභය කියන්නේ දෙක. ඒ කියන්නේ ආයුක්ෂයයි කර්මක්ෂයයි දෙකම හින්ද මරණයටපත් වෙනවා. තව එකක් තියෙනවා උපච්ඡේද මරණ. ආයුෂයක් තියෙනවා කර්මයක් තියෙනවා. බෙල්ල කැපුවා එකෙක් ඇවිල්ලා. දැන් මොකද? ආයුෂයක් තියෙනවා කර්මයක් තියෙනවා තව. නමුත් දැන් කය පවත්වාගෙන යන්න විදිහක් නැහැ. අන්න බලන්න. ඔය මරණ හතරෙන් ඕනෙම මරණයක් සිද්ධ වෙන්න පුළුවන් අපිට. හැබැයි දැන් කාටවත් කියන්න බෑ ඇත්තටම බෙල්ල කැපුවා කියන්නේ උපච්ඡේදයක් කියලා. සමහරවිට මේ බෙල්ල කපන වෙලාවේ ආයුක්ෂයක් වෙන්න පුළුවන්. ඒව කියන්න පුළුවන් තථාගතයන් වහන්සේට විතරයි මොන ආකාරයෙන්ද මැරුණේ කියලා. කොහොම හරි පින්වතුනි ඔන්න ඔය කියන මරණ හතරෙන් ආයුක්ෂය හෝ උපච්ඡේද කියන මරණ දෙක සිද්ධ වුණා. මේ කෙනා චුත වෙන්නේ නැහැ. චුති ප්‍රතිසන්දි කියන එක හැදෙන්නේ නැහැ මේ කෙනාට. මේ කෙනා නැවත වාරයක් මනුස්ස ගන්ධප්පේ බවට පත් වෙනවා. ඔන්න ඔතනදී බලන්න ඕනේ යනවා කියන්නේ මොකක්ද කියලා. දැන් අපි කියනනේ මනෝකායේ ගියා. එහෙම කියනවනේ. ඔය මැරෙන වෙලාවේදී නිවැරදි මනෝකායයක් යනවා නෙමෙයි. ඔය මැරෙන වෙලාවේදී වෙන්නේ මැරිච්ච තප්පරයකින් ප්‍රකෝටියෙන් පංගුවකදී මේ පුද්ගලයා නැවත උපදිනවා. ගන්ධබ්බයලා. ඒක තමයි ඔය පිට වෙලා යනවා දකින්නේ. ඉතින් අපි හිතනවා මොකද්ද? ආ ඔන්න මනෝකාය පිට වෙනවා කියලා. මනෝකායක් පිට වෙනවා නෙමෙයි. මැරිලා නැවත ගන්ධබ්බයව. ඇයි? මේකට තාම කර්මය ඉතුරුයිනේ. දැන්ක තව ටිකක් විග්‍රහ කරන්න ඕනේ මේ මේ මේ මේ ප්‍රශ්නෙට එන්නේ. අපි උපදිනකොට මුලින්ම හටගන්නේ මොකක්ද? මේ උපත කියන්නේ මොකක්ද? මව් කුසෙන් එන එකද? මව් කුසට එන එකද? ඒත් නෑ. මව් කුසට එන එකක් නෙමෙයි මව් කුසින් එන එකක් නෙමෙයි උපත කියන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ සත්‍ය විභංගයේ දේශනා කරනවා. කතමං චාවුසෝ ජාති. යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායි. ජාති සංජාති ඔක්කන්ති අවිනිබ්බත්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභ. අයං උච්චතාවසෝ ජාති. එහෙනම් ජාති සංජාති ඔක්කන්ති අවිනිබ්බත්ති කන්දානම් පාතුභාවෝ පහක් තියෙනවා. හයක් ආයතනානම් පටිලාභ. ඔය ජාතිය කොහෙද වෙන්නේ? පින්වතුනි ජාතිය කියන එක පූර්ණ කර්මජයි. මව් කුසට එන එක ජාතිය නෙමෙයි මව් කුසෙන් බිහි වෙන එක ජාතිය නෙමෙයි. ජාතිය කියන එක පූර්ණ කර්මජයි. ඒ කිව්වේ බල්ලෙක් වෙලා හිටපු කෙනෙක් මිනිහෙක් වෙනවනම් දැන් ඔන්න ඔතනදී බලු භවයෙන් මිනිස් භවයට පත් වෙනවා මෙයා. බලු භවයෙන් මිනිස් භවයට පත් වෙනකොට චුතියක් වෙලා ප්‍රතිසන්දියක් ලැබෙනවා. මේ භවයෙන් චුත වුණා මනුස්ස භවයේ ප්‍රතිසන්දිය ලැබුවා. ඔන්න ඔය වෙලාව තමයි ජාතිය කියලා කියන්නේ. ඔය වෙලාවේ තමයි පූර්ණ කර්මජය කියලා කිව්වේ. ඔය වෙලාවේ තමයි කර්මජ ශරීරය කියන එක හටගන්නේ. කර්මජ ශරීරයට ආයුෂ දෙනවා ලක්ෂ ගාන. හැබැයි මිනිස්සෙකුට ආයුෂ තියෙන්නේ අපි හිතමු අවුරුදු 100යි කියලා. නමුත් කර්මජ ශරීර කර්මජ මනුස්සයාට ආයුෂ තියෙනවා අපි හිතමු 1000 මේ හැදිච්ච එකට. ඒ කර්මජ ශරීරයේ හැදිච්ච මොහොතේම චිත්තජ ඍතුජ කියන ශරීර දෙකත් හැදිලා එනවා. ඔය කාය දසක භාව දසක වස්තු දසක ආදී වශයෙන් ඔය 70ක් එකතු වෙන ක්‍රමවේදයක් තියෙනවා. ඒවා අභිධර්ම කොටස අපි ඒවා කතා කරනවා. එතකොට ඔන්න ඕක හැදිලා ඇවිල්ලා. දැන් මේ පුද්ගලයාට සියුම් වූ ආහාරජ කයකුත් හැදිලා. මෙන්න මෙයාට කියනවා ගන්ධබ්බය. දැන් මේ ගන්ධබ්බය මව් කුසක් හොයමින් සැරිසරනවා. ඔන්න දැන් විවාහක ජෝඩුවක් ශුක්‍රාණු ඩිම්බ එකතු වුණා. ඔය ශුක්‍රාණුවට ඩිම්බෙන් හැදෙන යුක්තාණුවට අර ගන්ධබ්බය ඇවිල්ලා බහගන්න. ගන්ධබ්බය ඇවිල්ලා මේකට බහිනවට කියනවා ගන්ධබ්බා අවක්කන්ති හොන්ති. අන්න ඔක්කන්තිය සිද්ධ වුණා. එහෙනම් දැන් මව් කුසට එනවට කියන්නේ උපදිනව නෙමෙයි ඔක්කන්ති වුණා. දැන් මව් කුසේ වර්ධනය වෙනවා මේ ගන්ධබ්බය. ඒ ගන්ධබ්බය මව් කුසට එනකොට සියුම්ම සියුම් ශරීරයක් මවාගෙන ඒ සියුම් ශරීරය තුල ගිහිල්ලා අරක තුල තැන්පත් වෙනවා. දැන් විඥානය බොහෝම යටපත් වෙච්ච ස්වභාවයකින් තියෙන. ඒක නිසා ඇතුලේ වෙන දේවල් දැනගන්න තියෙන ඉඩ හරි අඩුයි. නැත්තම් මෙලෝ යකෙකුට ඉන්න බලුවත් මව් කුසක් ඇතුලේ ඈ මිනිස්සෙගේ බඩක් ඇතුලේ මේ දැනෙන මිනිස්සෙකුට එහෙම ඉන්න පුළුවන් බෑ. විඥානයේ බොහොම යටපත් වෙලා තියෙන මේ වෙලාවට නැවත වාරයක් ප්‍රතිසන්දිය අනිත් පැත්තෙන් ප්‍රතිසන්දිය ලැබෙනවා. ඒ කියන්නේ මෞගුසෙන් එළියට එනකම්. දැන් මොකද වෙන්නේ? මේ ගන්ධබ්බය දැන් ඇතුළට රිංග ගත්තා. දැන් ඒ ගන්ධබ්බයගේ අර කරුණ ඒ දිවිච්ච ශරීරයේ හැඩයට තමයි මේ ළමයාව හැදෙන්නේ. දැන් ළමයා අපිට ඕන විදිහට හැදෙනවද? නෑ. අර කොකිස් අච්චුව තියෙන්නේ. කොකිස් අච්චුවෙන් කොකිස් හදනකොට සමනල හැඩේ කොකිස් අච්චුවෙන් හදද්දි සමනලයාගේ අණ්ඩක් කඩලා යනවා. දැන් කොකිස් හදුවොත් එහෙම ඔය කොකිස හැදෙන්නේ අණු දෙකක් එකද එක අණ්ඩක් එකද? එක අණ්ඩයි. එහෙනම් හොඳට මතක තියාගන්න සිංහදෙනි, කර්මජ ගන්ධබ්බයාගේ අතක් නැත්තම් ඔබ මේ ලෝකේ ඉන්න හොඳම දොස්තර අල්ලලා ළමයා උපද්දන්න ගියා. උපදින ළමයාට මොකක් නැද්ද? අතක් නැහැ. ඒක කිව්වේ මේවා ලේහිදි පහඳු දේවල් නෙමෙයි. ඔය මොකුත් දන්නේ නැතුව තමයි මේ අපේ මිනිස්සු ළමයි හදන්නේ. ඕනේ හැටි කර්ම පරිසම් දෙන්න පුළුවන් ඒක නිසා. දැන් මොකද වෙන්නේ? ඔන්න ගන්ධබ්බය බහැගත්තා. දැන් ඒකට අනුව දැන් ඔන්න ගන්ධබ්බය මේ ශරීරයේ හැදිලා ඒ ආකාරයෙන් මෙලා එළියට එනවා. කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාභෝ. දැන් එළියට ආවට පස්සේ ආයතන පටිලාභේ තියෙනවා. ඒ කියන්නේ ඇහෙන් රූප බලන්න පුළුවන්, ඒ කටයුතු ටික වෙනවා. එහෙනම් ඕක තමයි දැන් කියුවේ ජාතිය කියලා. එහෙමනම් දැන් අපි හිතමු ඔය මිනිස්සයා අවුරුදු 100ක් හිටියා. දැන් මෙයාගේ කර්මජ ශරීරයට ආයුෂය කොච්චර තියෙනවද? 1000ක්. දැන් මෙයාට මේ වෙලාවේ අවුරුදු 100යි. ඔන්න දැන් මෙයා මැරෙනවා. දැන් මෙයා චුත වෙනවද? දැන් මෙයා මැරුණා. දැන් චුත වෙනවද? දැන් චුත වෙන්නේ නැහැ තාම. ඇයි ඒ? තව අවුරුදු 900ක් තියෙනවා. තව අවුරුදු 900ක් තියෙනවා. ඒක නිසා චුතියක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතනින් මැරිලා ගිහිල්ලා නැවතත් ගන්ධබ්බේ බවට පත් වෙනවා. ඒ පත් වෙන ගන්ධබ්බයාට තියෙන්නේ මේ හිටපු චිත්තජ ස්වභාවයෙන් තමයි එයා ඉන්නේ. සාමාන්‍යයෙන් ගන්ධබ්බේගේ ස්වභාවය චිත්තජයි. ඒ කියන්නේ ඒ එයා ඉස්සර අද්භවයේ හිටපු විදිහට තමයි එයාගේ එක්කෝම වැඩ කටයුතු වෙන්නේ. ඒක නිසා තමයි අපි ඔය මලවුන් ගෙන්නන තැනකට ගියාට පස්සේ ආච්චියම ඇවිල්ලා ඒ වගේම කතා කරා. ඒ ආච්චියම කියලා ඉන්නේ කවුද? අර නව ගන්ධබ්බය. අම්මව මැරුවොත් ආනන්තරීයයි, අම්මා මැරිලා එන ගන්ධබ්බයව මැරුවට ආනන්තරීය නැහැ. එනයි හැබැයි ඉතින් අම්මා වගේමයි සැරිසරන්නේ. අම්මා වගේමයි කතා කරන්නේ. නමුත් ඇත්තටම අම්මා නෙමෙයි. ඇයි අම්මා වගේම කතා බහ කරන්නේ? අම්මා වගේම අඳගෙන ඉන්නවා කියලා කියන්නේ. හේතුව මොකයි? කර්මජ මේ චිත්තජ කය තමයි මූලික වෙන්නේ ගන්ධබ්බයට. ඒිට ඉස්සෙල්ලා අද්දවේ තිබෙච්ච චිත්තජ කය. ඒ ස්වરૂපයෙන් තමයි දෙනී හිටින්නේ. ඒ කතා කරපු කියපු දේවල් තමයි කරන්නේ. නමුත් ඒකේන සහ මුලින්ම කවුද? සහ මුලින්ම වෙනත් කෙනෙක්. අම්මා නෙමෙයි. නැත්නම් අම්මා නම් එහෙම මොකද වෙන්නේ? ඔය ගැට ගහලා දාන හැටි ලංකාවේ ඉන්නේ හැම භාගෙට භාගයක් යනවනේ කොහෙද? අමු අපායට. අම්මල තාත්තල ඔය ගැට ගහලා දානවා. ඇයිද පෙරේත වෙලාම ළඟ තියාගෙන හුරුතල් කර කර ඉන්නේ? ගැට ගහලා දානව හැටිද? ළමයින්ට ඉන්නේ නැහැ. ළමයින් බෙලි අත ගන්නවා. ඉතින් බෙල්ලිය අමාරු හදනවා ළමයින්ට. ඒවා ලේසි පහසු දේවල් නෙමෙයි. ඔබ විඳලා බලන්නකෝ. පෙරේතේ කියලා බලන්නකෝ කොහොමද කියලා ඒක රඟේ. එහෙම නැත්තම් මේ කියන ඒවා හැල නිවන් දකින්නේ නැහැ. නැත්තම් ඉඳලා පෙරේතෙක් කියලා බලන ඇත්ත නේද නම් කිව්වේ දැන් නම් මට තේරෙනවා. එතකොට බැරිය මේ තව බුදුරු පංකොටියක් ඉදර ගියාට පස්සේ මොනව හරි කරක. එතකොට එහෙනම් දැන් තේරුම් ගන්න මේ මෙතන චුතියක් වෙන්නේ නැහැ. මැරිලා නැවත ගන්ධබ්බයක්. ඔය විදිහට මෙයා 10 වතාවක් මැරෙන්න ඕනේ. එහෙම නැත්තම් අර අවුරුදු 1000 කොහොම හරි ගත වෙන්න ඕනේ ගන්ධබ්බ අවදීන්. එහෙම ඉන්නවා ගන්ධබ්බයෙකුටත් ලේසියෙන් මනුස්ස මෞගුසක් ලැබෙන්නේ නැහැ. ඒකයි මම ඔබට කියන්නේ මේවා ලේසි පහසු දේවල් නෙමෙයි. මේ සසරේ යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හරි භයානක සසරක් මේක. මෙතනින් ගියාට පස්සේ ඊළඟට මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඔය ගන්ධබ්බේ ඉන්න ඔය ගන්ධබ්බයන්ට දෙන දඬුවම් ටික කොච්චරද කියලා හිතාගන්නද? අද ඔබත් එක්ක රණ්ඩු වෙලා මොකෙක් කලි මලා කියන්නකො. ඌ බලන් ඉන්න ඔබ එනකම්. ඒ ගිහිල්ලා ඉන්න ගන්ධබ්බයන්ට දෙනවා දෑත බදලා ඊට පස්සේ. ලේති පහසු දේවල් නෙමෙයි. පුදුම දුකක් ඔය ගන්ධබ්බය විඳින්නේ. ගන්ධබ්බය පෙරේතයොත් නෙමෙයි. කියන්නේ මේ මව් කුසක් බලාගෙන ඉන්නවා. තාම මව් කුසක් හම්බ වෙලා නැහැ. ඉතින් ගබ්සාවක් එහෙම කළා තිබ්බන ගන්ධබ්බ අද්දවීම තමයි එතනින් චුත වෙන්නේ. ආයි ලේසියෙන් මව් කුසකට එහෙම එන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඔය පසු වෛද්‍යවරු එහෙම කරන්නේ මොනවද වැඩියද? තත්තුන්ට ගබ්සා. කරුමේ තමයි ඉතින්. දළදා මාලිගාවේ දිලවඩ දියවඩ නිලමෙතුමා රස්සාවට කරන්නේ දළදා හඳුනනට තේවාව කරන එක. බලන්න මොන තරම් පිනක්ද කියලා. රස්සාවට කරන්නේ දළදා හඳුනනට තේවාව කරන එක. පශු වෛද්‍යවරේ රස්සාවට කරන්නේ සත්තු වඳ කරන එක. වැඩි හරියක්. ඔක්කොම නෙමෙයි. වැඩි හරියක්. ඉතින් මහා අපරාධයක්. ආයි මනුස්ස මව් කුසක් නම් හොයාගෙන කියන්නේ මොනම සත්තු මව් කුසක්වත් හොයාගන්න හම් වෙන්නේ නැහැ. ගන්ධබ්බයම තමයි මැරිලා ගියොත් එහෙම. ඉතින් මැරිලා ගෙනීම අපාය යන්නේ. ඉතින් ආයි ගහන්න දෙයක් නැහැ. ඒකන්නේ වට. නැවතින් ලෝක සම්මතේ හොඳයි ඉන්නේ. ලෝක සම්මත හැටියෙන් නම් බොහොම හොඳයි ඒ කරන්නේ. නමුත් බොහොම භයානකයි ඒ කරන දේවල්. ඒවා තේරුම් ගන්න මිනිස්සු. ඉතින් ගොමhari එහෙනම් දැන් ඔතනින් ඔය පිට වෙලා යන එක කවුද? විඥානයක්ද යන්නේ? දැන් හැබැයි කියනවා මෙහෙම ඉතින් විඥානේ යනවා. ඉතින් එහෙම කියන්න බෑ. විඥානයක් යනවා කියලා විඥානයක් කොහේ යනද? නේද? දැන් මේ දැන් මමත් අහලා තියෙන ඔය කතාව. විඥානයක් යනවා කියලා කියනවා. ඉතින් විඥානයක් යනවා කියන්නේ එහෙම කියන්න බෑ නේද? විඤ්ඤාණයක් යනවා කියලා නේද? විඤ්ඤාණයක් හැදෙන ක්‍රමයක් තියෙනවනේ. එහෙනම් විඤ්ඤාණයක් යනවා නෙමෙයි. ඒ මොහොතේ ඒ තප්පරේටම අර ගන්ධබ්බය හට ගන්නවා. ඒ ගන්ධබ්බ කායිකය තමයි යන්නේ. ගන්ධබ්බ කායිකය කියන කියන්නේ ගන්ධේ එල්බගෙන වාසය කරන නිසා ගන්ධබ්බ කියනවා. අබ්බ කියන්නේ එල්බ ගන්නවට. එහෙනම් ගන්ධේ එල්බගෙන වාසය කරනවා. සීල සුගන්ධයේ ඉන්න කට්ටියක් තියෙනවා. දුස්සීල දුර්ගන්ධයේ වෙලෙන කට්ටියක් තියෙනවා. ඉන්නකන් සීල සුගන්ධයේ ඉඳලා හිටියානම් එහෙම ඔය ගස්වල පොතු මල් ආදී දේවල් වල සුවඳාග්‍රහණය කරගෙන ඉන්නවා. දුස්සීල දුර්ගන්ධයෙන් කටයුතු කළා නම් එහෙම මොකද වෙන්නේ? ඒ වටේම ඔය අසුචි මල මුත්‍ර ලේ සරව තුවාල කුණු මල මිනි කුණු ඕජාප වගිරෙන ඒවා තමයි ආහාර. කර්මජල ඒවා තමයි කන්න වෙන්නේ. ඒකනේ මම ওই දේශනාවල වැඩි හරියක් කියන්නේ. එක්කෝ මේ බණ පිළිගන්න නැත්නම් දැම්මම කාල බලන්න. දැම්මම ප්‍රැක්ටිස් කරන්න. ඔය තුවාලේම හැදුනට පස්සේ කියන්න කෑල්ලේ කවල ඉතුරු කරලා තියන්න කියලා කන්න. ඇයි? නැත්නම් ගන්ධබ්බය වුණාට පස්සේ කන්න දෙයක් නැති වෙනවා. වැඩිපුර ගන්ධබ්බය බඩගින්න ඉන්නේ. හේතුව මොකද්ද? කන්න අප්පිරියයි යනවා. හැබැයි කරන කාලේ නම් දහබල් වැඩ ඔක්කොම කළා. අසූචි කන්න ගියාට පස්සේ කන්න බෑ. ඒකයි කියන්නේ ඔය මිනිස්සු කොච්චර උඩ පැනන. මම ඔබට කියන්නේ ඔබව පරිස්සම් කරගන්න. මිනිස්සු උඩ පැන පුතේ. මිනිස්සු ලොකු කන් දාපු දෙයි. පුළුවන් තරම් පොළොව හිටුට වෙලා ඉන්න. ඔළුව නමාගෙන ඉන්න හැමෝටම. ඔය උඩ පයින් හැම එකම තඩාංගල බිම වැටෙනවා. ඒ වැටෙන්නේ කෙලිම සතර පායට. ආයි අහන්න දෙයක් නෑ. ඔබ ධර්මයේ දෙන්න ගියාම මොනවා හරි දෙයක් කියලා ඔබ ඔබට යන්නේ අපි ඔබ දන්න ඕවා ඕනේ ආදි වශයෙන් දේවල් කියයි. සද්ද නැතුව ඉන්න. උඩ පයින් දෙන්න ඇති වෙන්න. ඔබව හික්මව ගන්න. මේ අහන ධර්මය අහලා පුළුවන් තරම් ඔබව හික්මව ගන්න. ඔබව රැක ගන්නකො ඉස්සෙල්ලා. පස්සේ බලිය අනිත් අයට බලා ගන්න. ඔය උඩ පයින් හැම එකකටම ඔය ටික තමයි වෙන්නේ. සිංහදෙනි මට අත්දැකීම් තියෙන නිසා කියන්නේ. මම ඔබට තව කතාවක් කියන්න. එංගලන්තේ හිටපු ජෝත් රජුරු කෙනෙක් මට මතක නැහැ අංක කීයද කියලා. පැලසගේ සොල්දරේ උඩ ඉඳලා අල්ලංගිය ඔබ්බේ කොට දේවානන්ද හඳුරු. පැලසගේ ඉන්න බරුව කරදර කළා. උන්වහන්සේ මේ අපවත් වුණා ළඟදී. බොහෝම දක්ෂ මන්ත්‍රාචාර්ය කෙනෙක්. ඔබ්බේ කොට දේවානන්ද හඳුරු. මං කියන්නේ බොරු නම් වෙනසේ වෙනස කියන එකක් යනවනේ. ඔන්න වෙනසට ආපු වෙලාවක උන්වහන්සේ එතන කියනවා ඒක. කාවදේ අල්ලංගි එංගලන්තේ මහරජුරුවා. එන්න ඔබට වෙන උරුමේ මහ ලොකු දෙයක්. ඒකයි කියන්නේ පරිස්සම් වෙන්න. තමන්ව පරිස්සම් කරගන්න. තමන් අසරණ වෙනවා දන්නේ නැති. අපි කොච්චර කොහොම ඉන්න ගියත් අසරණ වෙනවා වෙනවම තමයි. ඒක නිසා පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න. ධර්මය අවබෝධ කරගන්න. මේ මුලාවට වැටෙන්න එපා. තනිකර මුලාවක් නේ දැන් දැක්කනේ මන විසින් කරන මුලාව. ওই මුලාවෙන් ඉන්නේ සංයෝජන හද හද ඔබට මේ ගමනේ යන්න හදලා දෙනවා සම්පූර්ණ. අතීත අනාගත වර්තමාන කීයකී ඔබට හදලා දෙනවා යන්න. මා දැන් ඵලයක්. මැෂින් එකක් වගේ මෙහෙන් හදපු ටික ඉස්සරහට දීලා එහෙන් හදලා එනවා. ඉතින් ගැළවිල්ලක් නැහැ. ඉතින් ඔක කවද ඉඳලාද ඔය පටන් ගත්තේ ඔක් කරන්න? අනාදිමත් සංසාරේ ඉඳලා පටන් ගත්තා තාම කරනවා. ඉතින් මේක කරලා ඉවර කරගත්තේ නැත්නම් අන්තිමට වෙන්නේ ඔබට මහා විනාශය. ඒකයි කියන්නේ පුළුවන් තරම් මේ කරුණ තේරුම් ගන්න. මේ ධර්මයේ මනාකොට තේරුම් අරගෙන මුලින්ම පටන් ගන්න තියෙන්නේ අර උදේ පටන් ගත්ත දේවල්. ඒක දැන් ඔබට හිතනවා නම් දැන් ඔබ ඒ තුල හරි කියලා. ඊට පස්සේ දෙවෙනි ස්ටෙප් එක විදිහට යන්න ඔය සංයෝජනයන් බලන්න. ඔය ඒ කියන්නේ ස්කන්ධ පහ උපාදාන කරගත්ත එක මලක්වන්න උත්සාහ කරන්න උපරිමයට. ඒ උදෙසා කර්මස්ථාන වල. හැබැයි සෝතාපන්නද නැද්ද කියන එක ගැන ඔබ තීරණය කරනවානේ කලින්. ඔබ සෝතාපන්නේද? ඔබට මේ ලෝකයේ කොයි විදිහටද පේන්නේ? දකින්න දකින්න තන මහා සාරයට දෙවුනා නම් එහෙම මොකද වෙන්නේ? සෝතාපන්න වෙන්න තමයි හිතලවත් නැහැ. හැබැයි දකින්න දකින්නදී අසාරයක් පේනවනම් මේකේ ගන්නහරයක් නැහැ කියලා එහෙම පේනවනම් ආන්න ඔබ සෝතාපන්න මාර්ගයේ හෝ ඵලයටපත් වෙච්ච කෙනෙක්. කිසිම දෙයක ඕනෙම දෙයක් දැක්කම තමන්ට හිතෙනවනම් මේකේ මොනවද අල්ලන්නේ? මේ හේතුවකින් හැදිච්ච දෙයක්. ඔන්න ඔය ටිකමයි ඔළුවට ගන්න තියෙන්නේ හැමතිස්සෙම. මම මේ පුළුවන් තරම් ඔබට මේ ටික ඔළුවට දාන්නේ මෙන්න මේක කරගන්න කලින්. අනිත් එක මේ බුදුහාඳුරුව කිව්වේ මේක හිස ගිනිගත් එක එගිනි නිවන ලෙස කරන්න කියලා. බුද්ධ වචන 7-5කට ගණන් ගන්නෑ නේ. බුද්ධ වචනේ 7-5කට ගණන් ගන්නෑ නේ. හිස ගිනිගත් එක එගිනි නිවන ලෙස. ඔබගේ කොණ්ඩෙට ගිනිය වුණාම පුතාව ඉස්කෝලේට දාලා ඇවිල්ලාම නිවා ගන්නවා කියලා දින්නවද? ඔබ හිතලා බලන්න ඉතින් උන්වහන්සේ ඇයි එහෙම කිව්වේ කියලා. හොඳ වෙලාවට තාම මැරුන්නේ නැහැ ඔබ. මලානන් එහෙම. ඇයි මං කිව්වේ අර සමනන්තර අනන්තර කතාව? ආ ඒකත් කියන්නකෝ දැන් මේ ඔබට මේ මේ මේ හරි හරි සුන්දර සංසාරේ නෙමේක. සම් මොකයිද? සංසාරයි. සංසාරයි කියලා හිතාගෙන ඉන්න කාට තියෙනව මොකද්ද? සංසාරයක්. ඒ කිව්වේ මොකද්ද? සං කියලා කිව්වේ අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් හැදෙන භව ගමන. එහෙනම් අවිද්‍යා තෘෂ්ණා දෙකේ එකතුවෙන් හැදෙන භව ගමන සාරයි කියලා කාට හරි හිතුණා නම් මොකද වෙන්නේ? ඒකගෙ සංසාරයක් තියෙනවා. සං අසාරයි කියලා හිතුණා නම් අන්න ඒක සෝතාපන්නයි. සංසාරකේ කාට තියෙනවා සංසාරය තියෙන්නේ. සං අසාරයි නම් අන්න ඒක නා සෝතාපන්නයි. දැන් මම ඔබට පෙන්නලා දෙන්නම් මේ අනන්ත සමනන්ත ප්‍රත්‍යයෙන් ඔබට කොයි වෙලාවෙ මොකක් වේද කියලා දන්නේ නැති බව. ඕනෙම තැනක පරිසරයක් සකස් වුණාම ඒ පරිසරයට අනන්තරයක් බහින ක්‍රමවේදයක් තියෙනවා. අනන්තරය කියලා කියන්නේ අන් අන්තරය. ඒ කියේ මොකද්ද? අන් කියලා කියන්නේ ආහාරය. එහෙනම් අන් අන්තරය කියලා කියන්නේ ආහාරයක් අන්තර්ගතයි. මොන ආහාරයේද? කර්මය කරපු එකට විපාක ආහාරය අන්තර්ගතයි. දැන් ඒ ඒක බලාගෙන ඉන්නේ මක් වෙනකන්ද? අනන්තරයක් සමනන්තරයක් හැදෙනකන්, පරිසරයක් හැදෙනකන්. දැන් අපි හිතමු ඔබට ඔළුව කැක්කුමක් හැදෙන අනන්තරයක් තියෙන කාගැරි අතීත සංසාරේ දවසක ඔළුවට ගහලා දැන් ඕක බහින්න ඒවා තියෙනවා. ඔබ යනවා පොඩ්ඩක් මේ පින්න වැදින වෙලාවට එළියට. පින්න වැටෙන වෙලාවට පොඩ්ඩක් එළියට ගියාම මොකද වෙන්නේ? ඔන්න පරිසරය හැදෙනවා. ඔය පරිසරය හැදෙන වෙලාවේදී අර අනන්තරේ නැగిලා එනවා. එතකන් අනන්තරේ කොහේ තිබුණද දන්නේ. පරිසරය හැදිච්ච ගමන් අන්න විද්‍යාමාන වුණා අනන්තරේ. බැස්ස. දැන් ගෙදර ඇතුළට එන්නේ මොකද්ද? හොඳ ඔළුව කැක්කමක් හදාගෙන. ඔබ යනව මුහුදු. අතීත සංසාරේ මුහුදේ ගිල්ලෝල මරපුවා හැම තියෙනවා දැන්. මිනිස්සුන්ගේ මුහුදේ ගිල්ලෝල මරපුවා. දැන් මොකද? දැන් ඔබ ක්‍රමානුකූලව හදා ගන්නවා මොකද්ද? අර ඒක හැදිලා එනවා ගන්න සමනන්තරේ. ඒ සමනන්තරේ හැදීගෙන එනකොට ගාන්ටර අනන්තර බහිනවා. එහෙනම් පින්වතුනි ඔබ සමනන්තරයක් හදන්න නැති වෙලාවක් මට කිය. වඳින්න ගිය දේවාල ඉහි කඩා වැටෙන්නේ. එහෙනම් දේවාලේ වඳින්න ගිහලා දේවාලේ තියෙන කඩා වැටෙන්න පුළුවන් නේද? ඇයි සංසාරේ මිනිස්සු වැඳ වැඳ ඉන්නකොට වඳින්න වගේ එහෙම ගිහිල්ලා හිමීට ඕ මේ අර ගල් ගඩොල් කැටයක් හරි ඔලුවට අතෑරියන එහෙම හතුරගේ. දැන් මොකද වෙන්නේ? දැන් ඔබ යනවා දේවාලේ වඳින්න. දේවාලේ වඳින්න යන වෙලාවේ මොකද හැදිලෙන්නේ? සමනන්තරයක් හැදුණා. අර අනන්තරේ වහිනවා. වඳින්න ගිය දේවාලි හේ කඩා වැටෙන්නේ ඔන්න ඒ විදිහට. එහෙනම් අපි සමනන්තරයක් හදන්න තැනක් නැහැ නේද? එහෙනම් දැන් හිතලා බලන්න මිනිහදෙනි ඔබගේ ජීවිතේ කොච්චර විශ්වාසද කියලා. දැන් හරි සතුටින් ඉන්න කාලේ කොච්චර විශ්වාසද කියලා කියන්න බලන්න. දැන් ඔබට පිළිකා නැද්ද? පිළිකා නැද්ද? ඩයග්නෝස් කරලා නැහැ. සමාවෙන්න. මොකද වෙලා නැත්තේ තාම? තාම ඩයග්නෝස් කරලා නැහැ. කළාම මම මේ ප්‍රශ්නේ මම කියනවා මොකද්ද? තියෙනවා කියලා. පින්වතුනි සමනන්තරය හැදෙන්න විතරයි ඕනේ. සමනන්තරය හැදිච්ච ගමන් අනන්තරේ දඩස් ගාලා බයි. ඒ සමනන්තරයට වෙන්න පුළුවන්. ගියා ජපානය. හිරෝෂිමා නාගසාකි වල අවුරුදු 5 ජීවත් වෙන්න උනා. ඒ අවුරුදු 5 ජීවත් වෙලා එනවා. ඇයිද බැරින්නම් මොකද? ඔන්න පිළිකාව හැදෙනවා. සමනන්තරයේ උනේ මොකද්ද? අර විකිරණශීලී පරිසරය. ඒකත් එක්ක තමන් ගිහිල්ලා ඒක සකස් වුණාට පස්සේ අර කර්ම බීජය බහිනවට උගා. එහෙනම් අපි සමනන්තරයක් හදන්න දෙ වෙලාවක් නැහැ. කොයි වෙලාවෙ කොහොම මොනව වේද කියලා දන්නේ නැති පිරිසක් අපි. අපි උජාරුවෙන් හිටියට. ඉතින් භයානක නැද්ද මේ සසර? සංසාරේ මොනව කරලා ආපු අයද කියලා කොහොමද දන්නේ අපි? ඔබ එක දෙයක් කරන්න හුණා කියන්න හුණාද ඔබ නොකලයි කියන්නේ? මේ අද්දැබේ මොනතරම් පව් කරලා ඇද්ද අපි? මේ අද්දැබේ මොනතරම් හොරකම් කරලා ඇද්ද? පෑනක් පෑන්තල කිඳලා කීයක් න හොරකම් කරලා ඇද්ද? මොනතරම් දේවල් ඔය ඔක්කොම බහිනකොට කොහොමද තියෙන්නේ? මේ කොයි වෙලාවෙ මොනව කොහොම වෙයිද කියලා දන්නේ. ඉතින් එහෙම සසරක්. ඒත් කමක් නැහැ. මොකද කරන්නේ? යන් අපි යන් සසරේ යන් කොහොම හරි ඇයි මේ සංයෝජන හද හද දෙන්නේ? මේ සංයෝජනයක් හැදුනහම කොච්චර මේ දෙයක් තියෙනවද ඒක ගන්න? ඉතින් ඔය හැදෙන සංයෝජන වලට අහුවෙලා ඉස්සරහට යනවා. ඒකයි කියන්නේ කර්මයක් කරගත්තා කියලා කියන්නේ පින්වදෙනි ගලක් උඩ වීසි කළා වගේ. ඔබ දුවර ගමන් ගලක් උඩ වීසි කරනවා. ඒ දෙන ශක්තියට අනුව ඔබ කොයිල හරි මක් වෙනවද? ඔබම දුවගෙන යනකොට කොයිල හරි ජොක් ගාල වැටෙනවා. ඕක තමයි කර්ම විපාක කියන්නේ. පරිසරය සකස් වෙච්ච ගමන් වැටෙනවා. ඒ කායි කාටවත් අල්ල නවත්තන්න බෑ. ඔබ හිතනවා මේ ලංකාවේ අර ඔය මේ දරුවෙක් අම්මා මැරුවා කියලා ආරංචියක් ආවේ. ඔය දරුවා මේ ලෝකෙට ඉපදුනේ අම්මා මරන්න කියලා. ඉපදිලා මොන්ටිසෝරි ගිය අම්මා මරන්න ඉගෙන ගන්න. ඕ ලෙවල් පාස් උනේ අම්මා මරන්න ඉගෙන ගන්න. ඒත් නේ. බලන්න අනන්තර සමනන්තර සැකසෙන්නේ. අම්මට තිබුණා දරුවෙක් අතින් පිහියනුමක් කාලා මැරෙන්න. මේ කාලකන්ණි දරුවා සබාදාමේ වද කියමුණා. අර ඔක්කොම ගාන්න සැකසিলা. අර අන සමනන්තරේ සැකසුණා අම්මට පිහිපාර වදින්න දැන්. පිහිපාර හරි මොකක් හරි කරා. ඉතින් ඒක ඒ සමනන්තරේ නිකන් සැකසෙන්නේ නැහැ. පිහිය තියෙන්න ඕනේ ළඟ. නේද? ඒ යා සම්බන්ධ කේන්තියක් වෙන කරුණු කාරණාවක් ඒ වෙලාවේ කතා වෙවි තියෙන්න ඕනේ. ඔය ඔක්කොම කරුණු සකස් වුණාට පස්සේ සමනන්තරේ හැදුනට පස්සේ අනන්තරය තමයි ලොක්ක. එයා අතින් පාලනය වෙනවා ඒ කොටස ඊට පස්සේ. කර්ම ශක්තිය කියන්නේ ඒක තමයි. අනන්තරය තමයි කර්ම ශක්තිය කියලා කියන්නේ. කෙලින්ම අර ටික හැදුන ගමන් මොකද වෙන්නේ? අර කර අර කර්ම බීජයන් මේ බහින්නේ. විපාකයක් නේ බහින්නේ තියෙන්නේ. සමන අනන්තරය කියලා එන්නේ විපාකය. දැන් ඒ අර අරකට අදාළ පරිසරය සකස් වෙච්ච ගමන් අරයා බහිනවා. ඒ බහින තප්පරේදී මොකද වෙන්නේ? අර කොල්ල ගත්ත පිහිය චක්චක්චක් ගලන. ඔබ සෝතාපන්නෙක් නෙමෙයි නම් ඔබගේ අතිනුත් ඔබගේ අම්මා මැරෙන්න පුළුවන්. ඇයි ඔබ හිතනවාද ඒ කොල්ල මහ දහදුරාවෙක් මං හරි ශ්‍රේෂ්ඨයෙක් කියලා? ඌත් හොඳ කොල්ලෙක්. එහෙනම් මේට කලින් අම්මා මරන නරකෙකෙක් නේද? දැන් අවුරුදු 22 දෙනම් ඕක උනේ. අවුරුදු 20ක්ම නොමර හිටියේ. දැම්මම මැරුවයි. පොඩ්ඩක් හිතලා බලන්න ඒව. බලන්න ඒව ගානට ඇවිල්ලා බහින හැටි සකස් වෙන හැටි. එහෙනම් එහෙම ක්‍රමවේදය කියලා බහැලා සකස් වුණා කියලා කියන්නේ මහා විනාශයක්. ඒකයි කියන්නේ අනන්තර සමනන්තර ප්‍රත්‍ය ගැළපිලා එන ඕනෙම වෙලාව. මේ අද ඔබ මෙතනින් පල්ලෙහාට බහින්න. ඕක වේදද? බලාපොරොත්තු ඉන්නයි තියෙන්නේ. ඉතින් ඔහොම ඔය අර අතුරු යනවා වගේ වැඩක් මේ ජීවත් වෙනවා කියන්නේ. කොයි මොහොතේ මොනව වේද කියලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ තව එකක් ඕනේද? මේ විදිහට විපාක විඳ විඳ යන වැඩපිළිවෙලක් තියෙන තව ජීවිතයක් ඕනේද? ඔබ හිතලා බලන්න. ඕනේ නම් ඉතින් ඔහොම යන්න. ඕනේ නැත්තම් නිවන් දකින්න වැඩපිළිවෙල කරගන්න. මේ නිවන් දකින්න වැඩපිළිවෙල මේ පාර මිස් වුණාම ආයිත් අවස්ථාවක් එන්නේ නැහැ මේකෙන් ගොඩ යන්න. හරිනම් පින්වතුනි බුදුදහම කියන එක මම දෙන්න ඕන එකක් නෙමෙයි. ඔබ ඇවිල්ලා ගන්න ඕන එකක්. මම මේ කියන ඒවා මං කියන්න ඕන ඒවා නෙමෙයි. ඔබ ඇවිල්ලා ඉල්ලලා අහගන්න ඕන ඒවා. මේ ඔබව ගලව ගන්න ක්‍රමයක් මේ කියන්නේ. නමුත් මේක මුල් කාලේ තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේක තේරුම් කරන්නේ. දැන් මට කවුරු හරි කියන්න ඕනද මේක කරන්න කියලා? මට නම් ආයි උපදින්න ඕනේ. ඔබත් කියයි. මටත් ඕනේ. නෑ ඔබට ඕනේ නෑ කියලා උපදින්න තියෙන බුලුවද? මට නම් ආයි උපදින්න බෑ. ඔන්න කියනවා. මැරෙනකොට කියනවා මං ආයි උපදින්න ඕනේ නෑ. දැන් උපදින්න නැතුව ඉඳී. එහෙම එකක් නෑ. උපදින්න නැතුව ඉන්න ක්‍රම වේදයක් තමයි සාස්ත්‍රුන් වාසේ දේශනා කළේ. ඒක තමයි පරම ගම්බර බුදුදහම. ඉතින් ඒ පරම ගම්බීර බුදුදහමෙන් තමන්ගේ මේක භව ගමන කියලා කරගන්න එකයි කරන්න තියෙන්නේ. ඒ උදෙසා කටයුතු කරා. නිරන්තරයෙන් ඒ උදෙසා කටයුතු කරා. මම ඔබට වෙන තව කාරණාවක් කියන්න. මේ අපි හිතමු එංගලන්තේ ඉන්න හොරෙන් ඉන්න කොල්ලෙක්. ඌ ඉන්නේ හොරෙන් වීසා නැතුව. ඔය පවුම් පහක් විතර පැයට සල්ලි උට හම් වෙනවා ඔය කඩේක රස්සාවක් කළා. ඌ දැන් අවුරුදු 7ක් 8ක් විතර ඉඳලා තියෙනවා. රස්සාවක් හරි යමක් නැහැ. ඔය කවුරු හරි දෙන සල්ලියකින් යැපෙන්න ඕනේ. දොස්තර ගාවට යන්න බෑ. බස් එකේ යන්න බෑ. බයි ගහේ යන්නේ. අල්ල යවයි කියලා. ඔහොම ඉන්න කොල්ලට ඔන්න රජයෙන් කියනවා අවුරුදු 8ක් මෙච්චර මේ රටේ හිටපු අයට සතියක් කල් දෙනවා ඇවිදින්නලා ඇප්ලිකේෂන් එක දාන්න. PR එක ගහනවා කියලා. මූ ඒ වෙලාවෙත් අර කඩේ පවුම් පහට වැඩ කරගෙන හිටියොත් මොකද වෙන්නේ? එහෙම වැඩ කරගෙන හිටියොත් ඔබට ඌ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඌ නම් මහ මෝඩේ කියලා නේද? එහෙනම් අද කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඕකම කියන්න. උඹ නම් මහ මොකෙද්ද? මෝඩේ. ඇයි අත මේ මහා සංසාරයත් ඉස්සේ ඇවිදින්න මේ පොඩි කාලයක් දීලා තියෙනවා මේකෙන් මක්ෙන්න මේ දුකින් නිදහස් වෙන්න. ඒකෙන් නිදහස් වෙන්නේ නැතුව පිනව පිනව ඉන්නවා. තනියෙන් පිනවන්න බැරි වුණාම ජෝඩු වෙලා පිනවනවා. ජෝඩු වෙලා බැරි වුණාම දරුවොත් හදාගෙන පිනවන්න හදනවා. අන්තිම සිංහදෙනි මෙන්න මෙතනින් මේ කොටස ගිය ගමන ආයිවරයි. මුළු සසරම ආයියන්නයි තියෙන්නේ. මේ මහ කාලාන්තරයකට පස්සේ සාතුන් වහන්සේ නම ලෝකෙ පහළ වුණේ ඔබ දන්නවද ඒක? මේ කල්ප 91කටම බුදුරු පහළලා තියෙන 7 9යි. මහා කල්ප 91කට බුදුරු 7 9යි පහළ වෙලා තියෙන්නේ. අපි පුදුම වාසනාවන්තයි මේ භද්‍ර කල්පේ ඉපදිච්ච එක. ඒ භද්‍ර මේ කල්පේ මේ කල්පෙට භද්‍ර කල්පය කියලා කියන්නේ මේ කල්පෙට බුදුරු 5 9ක් පහළ වෙනවා ලෝකේ. 4 9ක් පහළ වෙලා ඉවරයි. තව 1 9ක් පහළ වෙන්නේ ඉන්නවා මේ කල්පේ විනාශ වෙන්න කලින්. ඒකයි ඒකට භද්‍ර කල්පය කියලා කියන්නේ. භද්‍ර කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ කියන එක, උතුම් කියන එක. එහෙනම් කල්ප 91කටම බුදුවරු 7 9යි නම් මේ කල්පේ නම් බුදුවරු 4 දෙනෙක් පහළ වෙලා තියෙන්නේ. පහුගිය කල්ප 90ටම බුදුවරු පහළ වෙලා තියෙන්නේ කී දෙනෙක්ද? 3 දෙනෙක්. දැන් එහෙනම් බුදුවරයෙක්ගේ උප්පත්තිය මේ අර බල්ලු පැටව ගහනවා වගේ වෙන්නේ එකද? ඉතින් උන්වහන්සේගේ සාසනේ වැනසිලා යන කාලෙදී ඔබ මොකද්ද කරන්න කියලා ඔබ තීරණය කරන්න. මේ වෙලාවේ කුවේ ඩිනාර් නමද කටා ඩිනාර් ටිකක් පුළුවන් තරම් නැහැ මොනවද? රියල් ටිකක් මොන පුළුවන් තරම් හම්බ කරගෙන තට්ටු දෙහි ගයක් එහෙම ගහලා දරු මල්ලු ටිකකුත් හදාගෙන ඔය අවුරුදු 60 පෙන්නට පස්සේ හිමීට පන්සලකට දේඳු වෙනවද? එහෙම නැත්නම් වහ වහ මේක අවබෝධ කරගෙන නිවන් දකින්නවද කියලා ඔබ තීරණය කරන්න. ඔබගේ ජීවිතය අනතුරේ මට නම් පේන්න තියෙන්නේ ඒකයි. ඔබගේ ජීවිතයේ අනතුරේ බේර ගන්න තියෙන්නේ ඔබට. ඒ උදෙසා අපි දහම් දෙසනෝ, ඒ උදෙසා අපි ආරාම විහාරය තනවනෝ. ඔබට තියෙන්නේ කොයි මොහොතේ හෝ ඇවිදින්න ඒවට බැඳිලා වැඩ කටයුතු කරගන්න. ඔබගේ මුදලින්ම තමයි ඒව කරන්නේ, ඔබම තමයි ඒව කරන්නේ. ඒක නිසා තමයි මමත් මෙහි ආවේ. බොහෝ විද පැහැදම් කරගෙන කටයුතු කරන නිසා මෙහි ඉන්න උත්තම පිරිස. ඉතින් මගෙන් කෙරෙන්න ඕනි යුතුකම තමයි ඔබව බේරගන්න එක. ඒක නිසා තමයි මම මේ දේවල් කියලා උදේ ඉඳලා මම ඔබට දෙවනි දේශනාවේදී කියන්න ඕන විදිහට කිව්වා. ඉතින් ඒක තේරුම් ගන්න ඔබ මොකද දැන් ඊළඟට ඔබට වෙන්න යන්නේ කියලා. අමාරු වෙයි ගැලවිලා යන්න. ධර්මය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න ඔය අමාරු නැති වෙලා. මේක කරගත්තේ නැත්නම් අමාරුයි. ඔව්ද නැද්ද කියන්න? කරගත්තේ නැත්නම් අමාරුයි. මෙහෙම ගිහිල්ලා මැරුණොත් එහෙනම් මම ඒකයි කියන්නේ ඔබගේ අම්මා තාත්තට ආදරේ නම් වහා ධර්මයට යොමු කරන්න. වහ වහ ඒගොල්ලන් ඒ ආරාමයේ ගොඩනැගුණාට පස්සේ ඒවට යොමු කරන්න. යොමු කළා එයාට පොඩ්ඩක් ධර්මයේ හැසිරෙන්න කියන්න. මේ දේශනා යවන්නේ යන්න. ඔය මුලේ ඉඳලා තියෙන සීඩී යවන්නේ. යවල අස්සවන්නේ සීඩී. නිකම් මැරිලා පෙරේත වෙනව නැත්තම්. මැරිලා දිව්‍ය ලෝකේ ගිය එකෙක් අහන්නවත් නැහැ. ඒ දිව්‍ය ලෝකේ යන තරම් පුණ්‍ය කර්ම කොහෙද කරන්නේ? දැන් ඉස්සරහට තමයි එහෙම යවෙන්නේ. මහරහතන් වහන්සේලා බිහි වෙනකොට ලෝකේ අන්න දිව්‍ය ලෝකේ යන පුණ්‍ය කර්ම කරන්න ශක්තියක් ඉපදේ මිනිසුන්ට. එතන කොහෙද වෙන්නේ? එක පිනක් කරන්න කියලා පව් කොච්චර කරගන්නවද? හාමුදුරන්ට දානයක් දෙන්න කියලා මහා පව් කන්දරාවක් කරගන්නේ. දානේ දෙනවා. ඉතින් දානේ දෙන අතරේදී එක්ක කාට හරි බයිනවා, එක්ක හාමුදුරන්ට බයිනවා, එක්ක මොනවා හරි. ඔය ඔක්කොම කටපාට පරිසම් කරගෙන වැඩක් කරන්න බෑ. ඊට පස්සේ ඔන්න යාළුවෝ බෝතලයක් උස්සන්නේ සමහර ගෙවල් වලට. මං හිතන්නේ මේ වෑනන් එහෙම වෙයි කියලා. ධර්මයේ බින්දුවක් හරි අහලා දිනන ඔය මෙච්ච වැඩ කරන්නේ නෑනේ. දානේ දවසට මේ දානේ දීලි විරලා අරක පොඩක් බොන්න එහෙම හදන්නේ නෑනේ. ධර්මයේ පොඩක් හරි තේරිලා තියෙනවනේ. ඔය අනිත් එක තමයි මට තව කියන්න කාරණාවක් තියෙනවා. ඔය අපි බැලුවා මේ මේ ඇයි කියලා මේ මේ පිරිමි බනහන අඩු මේ ධර්මයට එනවා අඩු. මේකට ප්‍රධාන හේතුව තමයි කාන්තාවෝ සහ කාන්තාවෝ වගේ යාළුවෝ අපි හිතමු පිරිමියෙක් ඉන්න බොනවා. ඌ බණක් අහන්න ආපු ගම ඊළඟ දවසේ යාළුවෝ ටික මොකද කියන්නේ? යකෝ උඹ බණ අහනවා නේද? ඉතින් උඹ බොනවනේ. අර පාච්චල් කරනවා. ඉතින් බිව්වට කමක් නැහැ. මං කොහෙවත් කියලා බොන්න එපා කියලා. බොන එක නවත්තන්න එපා ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගත්තාම මොකද වෙන්නේ? බොන එක නතර වෙනවා. ඉතින් ධර්මය අවබෝධ කරගන්නකම් බොන්න පුරුදු වෙච්ච කෙනාට බොන එක නවත්තන්න බෑ. ඉතින් අපේ මිනිස්සු අර බිරින්දෑවරු මොකද කරන්නේ? බිරින්දෑවරුන්ට මල කරදර යන්නේ මේක වීලෙන්නේ එක. ඉතින් තව ටිකක් වැඩිපුර කොහොමද මේක නවත්ත ගන්න හදලා මොකද කියන්නේ? ඔය අදත් දීලා. ඉතින් බණ ඇහුවට වැඩක් තියෙනවද? ඔන්න ඇහුව ප්‍රශ්නේ. එතකොට අරුව මොකද කරන්නේ? මල කරදරේ මම බනහන්නේ නැහැ, මම බොනවා. ඌ මොකද කරන්නේ? ඌ නතර වෙනවා, ඌ බනහන්නේ නැහැ, එතනින් එහාට ඌ බොනවා. මොකද ඌට නතර කරගන්න බැරි දෙන්නේ බොන එක. ඉතින් එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? ඌව එන්කරේජ් කරනවා පුළුවන් තරම්. මේ හරක් මිනිස්සු ඉන්නේ. යාළුවෝ නම් කමන්නේ නැහැ කිමු. ඌ කොහොමත් ඇතිකමට ඉන්නේ උන්නේ මේ. ඌන්ට ඕනේ බොන්නනේ. බිරින්දාවක්. ඒක නිසා මම මේ සියලු බිරින්දාවන්ගෙන් ඉල්ලන්නේ. තමන්ගේ ස්වාමි පුරුෂයා බොනවන තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ට හිංගි හිංසා කරනවන බොරු කේලම් පරුස වචන කියනවන හොරකම් කරනවන ඒව නවත්තන්න හදන්න එපා. මොකද්ද කරන්න තියෙන්නේ? ධර්මයට යොමු කරන්න. පුළුවන් තරම් බණ අහන්න සලස්සන්න. බණ අහගෙන අහගෙන අහගෙන යනකොට මේ වාහනේට මේ වාහනේ එළවන ඩ්‍රයිවර්ට හම් වෙනවා මොකද්ද? ලයිසන්ස් එක. අන්න එතකොට මේ වාහනෙන් ආයි වැරදි වෙන්නේ නැහැ. ඔය පිරිමි ගොඩක් අඩු වෙන්න හේතුව තමයි ඔය. උන් දවස් දෙකක් බණ අහපු ගමන් එක්ක යාළුවෝ ඔළුව කනවා. නැත්තම් බිරින්දෑව ඔළුව කනවා. ඒක නිසා අපි මෙතන මේ මිනිස්සු ගැන අනුකම්පා කරනවා. ඒ අයට බොන එක නවත්තන්න කියන්න එපා. ඒ අයට කියන්න ධර්මය අහන්න. ඒක ශාක්‍ය වංශිකයෙක් හිටියා. සෝතාපන්න වෙලා බොනෝ. දැන් කවුද අපි දුම් බිරින්දාවක් කියනවා බණ ඇහුණ නැහැ නෝ බොනෝනේ තාම. එහෙම කියනවා. මේ මේ පිරිමැණ කියන්නේ බණ ඇහුණ නැහැ නෝ පස් වේලක් කනවනේ. එහෙම එහෙමත් කියන්න එපා නේද? එහෙනම් කාමයේ කියලා කිව්වහම මොකද බොන එක විතරදයි තියෙන්නේ? බණ හොටු දන්නේ නැහැ නේ? ඔය ටීවී බලනවානේ. ඒවත් අහන්න ඕනේ. එහෙනම් ඔය කියන්නේ ඔක්කොම අතරින් ඉන්නේ. බණ හැමගම අරහත් වෙනපත් වෙනවා වගේ. එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. මිනිස්සු අතරින් වැරදි වෙනවා. මම ඒකයි කිව්වේ. අපි මේ මේ ලංකාවට ගිහිල්ලා හිරගෙවල් දෙහික ධර්ම දේශනා කරනවා. මිනිස්සු අතරින් වැරදි වෙනවා. ඒ තියෙන්නේ මොකද්ද? ලයිසන් නොදීපු නොගත්ත ඩ්‍රයිවර්ලා වාහනේ එළවනවා. ඒක නිසා තමයි ඔය වැරදි වෙන්නේ. මේ වාහනේ එළවන්නේ ඩ්‍රයිවර්ට ලයිසන් හම්බ වෙලා නැහැ. ඒ වුණාට එළවනවා. දැන් මොකද කරන්නේ? අර බෝගම්බර නෑ, මේ කොහෙද බෝගම්බරයි, තව කොහෙද මේ මේ මේ වැලිකඩයි, වාහන ගාල් කරලා තියෙනවා, කොටු ගහලා වාහන ඔක්කොම ගාල් කරලා ඩ්‍රයිවර්ලත් එක්ක. දැන් ඩ්‍රයිවර්ට මොනා කරන්න බැරිද? වාහනේ ගිහලා තව හප්පන්න බෑනේ කවහරි. දැන් ගාල් කරලා ඉන්නවා. ඉතින් ඔයිට වඩා හොඳ නැද්ද ඔය ඩ්‍රයිවර්ට හොඳ ලයිසන් එක දීලා එළියට දැම්මද? ආයි කවදක්වත් කාටවත් කරදර යන්නේ. ඒකයි ඒ පිරිසට ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. මිනිස් මතින් වැරදි වෙනවා. ගෑණි කෑ ගහගෙන ආව, ගත්ත පොල්ලක් ගෙනවා. ඉතින් බොල හොතක් ගියේ. මං කියන්නේ ඒක හරි වැඩක් කියලා. නමුත් ඒක තුළ මුළු ජීවිත කාලෙම මිනිමරු වෙද්දී ඒක බුදුදහමට පටහැනිනේ. ඒ මොහොතේ මිනිමරු වෙයි. එක බින්දු මාත්‍රයකවත් හිතක් තිබුණේ නැහැ ඒව කරන්න. නමුත් ඒ මොහොතේ කෙරුණා. අල්ලන් ගිහින් දැම්ම හිරේ. වාහනේ දැන් ගාල් කළා. දැන් ඒ ගුණ ජීවිතෙත් එපා වෙලා ඇත්ද මේ? ඉතින් හොඳ වෙලාව හිරෙන් නිදහස් වෙන ගමන්ම වක් වෙන්නේ. ඇවිල්ලා වැඩි දෙන්න. ඇයි මේකට ඉතින් දැන් මේ දූල පුතාලා මේ කාන්තාව අතහැරලා ඇතිනේ. දැන් අවුරුදු 5ක් 6ක් හිරේ. ඕකම එහෙමයි කියලා අතහැරලා දාලා ඇති. ඉතින් එක සත්‍යයක් හරි නිවන් දක්වන්න පුළුවන්. එක සත්වයක නිදහස් වුණත් කොච්චර දෙයක්ද බලන්න. ඉතින් අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරනවා. ඊළඟට තියෙන්නේ අපිට ලොකු ණයක් තියෙනවා තව ගෙවන්න. ඒ තමයි රණවිරු. ඒ නිසා දැන් අපි ලංකාවට ගියාම ආබාධිත රණවිරු සියලු දෙනා එක තැනකට ගෙනල්ලා ධර්ම දේශනාවක් කරනවා. ණය ගෙවෙන්න. ආමියකේ අය මිනි මරුවට අපාගත වෙන්නේ නැද්ද? වෙනවනේ. එතකොට ඒ අය මිනි මරුවේ කවුරු හින්දාද? අපි හින්දානේ. කොහොද දැන් අපේ යුතුකම එතකොට? අපේ යුතුකම නේද ඒ අය අපාගතන එක නවත්ත ගන්න. ඒ උදෙසා තමයි අපි ඒක කරන්නේ. සද්ධර්ම දේශනා කළ සෝතාපන්න මාර්ගයටවත් ඇදලා දාන්න සීල දෙනවා. ඒ වගේම අපි එයාට ඉස්සරහට කියනවා ආරාමයට එන්න කියලා. අතප්පයක් නැති වුණා කියලා නිවන් දකින්න බැරි වෙන්නේ නැහෙනේ. හැබැයි මහාන වෙන්න බෑ. මහාන වෙන්න ඕනේ නැහැ නිවන් දකින්න. එතනවිල වැටිලා ඉඳලා මේ කරගත්තා නම් ඒත් ඇතිනේ. හතියක් දෙකක් ඉන්න පුළුවන් අය ඇවිල්ලා ඉන්න කියලා. ඉඳගෙන මේ කටයුත්ත කරගන්න කියලා. පින්වදිනේ ධර්මයයි ඔබයි කියලා කියන්නේ මේ තුන් ලෝකෙටමයි තියෙන්නේ. ඒ ධර්මයයි ඔබයි ආරාමයේ මේ මුළු තුන් ලෝකෙටමයි තියෙන්නේ. ඕනේ කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ කටයුතු කරගන්න. ඒකයි මම කිව්වේ ඔබ ලංකාවට ගියාම අඩුම තරමේ සතියක් දෙකක්වත් ඒ ස්ථාන වලට ඇවිදින්න. ඒ ක්‍රමවේදයට අනුව ඒ සති දෙක ඉඳලා බලන්න ආයි ආයිද කියලා. ඒ දැනෙන ශාන්තිය කොච්චරද කියලා. ඒ සියල්ල සැකසීලා එනවා මේ බුද්ධ ශාසනයේ මේ නැවත බුද්ධ ශාසනයේ බබලනවා. බුදුන්ගේ කාලේ හා සමාන බුද්ධ ශාසනයේ දැමලීමක් සිද්ධ වෙනවා මේ ළඟ ළඟ. අපි සමාධි ක්‍රම වේදවලට දැකලා තියෙනවා. මහා රහතන් වහන්සේලා දසදහස් ගණන් බිහි වෙනවා. ඒ එක මහා රහතන් වහන්සේ නමක් වෙන්න ඔබ. එදවර ඔබ දිනු. එක මහා රහත් මෙහෙණියක් බවට පත් වෙන ඔබගේ බිරිඳ. අන්න එහෙම කතාවෙන්. ඔයත් රස්සාවකට යන්න. මාත්‍රාසාවකට යන්න. අපි හොඳ ගියක් ගම්මු. ලොකු කාර්යයකුත් ගම්මු. ඔයිට වඩා හොඳයි. ඔයත් බණ අහන්න. මාත් බණ අහන්න. ඔයාට බැරි දෙයක් මගෙන් අහන්න. මට බැරි දෙයක් මං ඔයාගෙන් අහන්න. අපි දෙන දහම් අවබෝධ කරගෙන ගිහිල්ලා නිවන් දකිමු. ඕන් ඕකනේ ආදරයට කරන්න තියෙන්නේ. එහෙම නැත්තම් වෙන්නේ ලොකු ගයක් ගත්තා, ලොකු කාර් එකක් ගත්තා, අන්තිමට පෙරේතයෝ දෙන්නත් එක මොකද කරන්නේ? මැරලා ගිහිල්ලා පෙරේතේ වුණා. දැන් පෙරේතේ ජෝඩුව අරගේ උඩේ ඉඳලා පල්ලෙහාට අතු ගන්නවා. පල්ලෙහා ඇඳලා උඩට අතු ගන්නවා. ඕක කර කර මුළු ජීවිතේම පෙරේත කාලෙම ගෙවලා යනවා. මම මේ මෙච්චර කියන්නේ නේද, පෙරේත උනාට පස්සේ මට ඔබගෙන් වැඩක් නැහැ. මෙන්න කලින් තමයි මේ කියන්නේ. පෙරේත උනාට පස්සේ මේවා කතා කරලා වැඩක් නැහැ. ඕම් උනා. දැන් ඉතින් විඳගෙන ඵලයක්. නමුත් වෙන්න කලින් තමයි මේවා සිහි කරන්නේ. සිහි කර කර සිහි කර කර ඩිසිෂන්ස් වෙනස් වෙනවා. මං කිව්වේ අපිත් ගියේ ලෝකේ අල්ලන්න තමයි. ඩිසිෂන්ස් වෙනස් වෙනවා. මේ මහ ලෝක කාලයක් යන්නේ ඒවා වෙනස් වෙනවා. සද්ධර්මයේ වැටිච්ච ගමන් වෙන මොකුත් ප්‍රශ්න නැත්තම්. සද්ධර්මයේ වැටිච්ච ගමන් දෙන දෙම අල්ලන්න. විශේෂයෙන්ම කපල්ස් වලට මේක වෙනවා. දරුවෝ බලාපොරොත්තුවක් මේ මෙච්චර කල් දරුවෝ නැති හෝ දරුවෝ නැති හෝ මොකක් හරි දරුවෝ සම්බන්ධයක් නැත්තම් ජීවිතේට තග්ගාල වෙනවා. තනියෙන් ඉන්න අයට වඩා කපල්ස් වලට තමයි ඒක වෙන්නේ. මොකද හේතුව තමන්ට ඉන්නවා පාර්ට්නර් කෙනෙක් ධර්මයේ කතා කරන්න හැමතිස්සෙම. ඒ කතා කරලා කතා කරලා කතා කරලා දෙන්නත් එක නිගමනය දෙනවා අපි ගිහලා නිවන් දකිමු. මේක හරියන්නේ නැත්තම් තව අවුරුදු 20ක් ඉඳලා ඔච්චරයි නේද? මම විවාහ ජීවිතේ රකුල් හෙලනවා නෙමෙයි. අවබෝධයෙන් ඉන්න හැබැයි බිරිඳව දාලා ඉන්න එපා කවුරු. ඒක ඉතින් සුදුසු නෑනේ. පුරුෂයන්ට පුළුවන් තරම් තේරුම් ගන්න. ස්වාමි පුරුෂයව දාලා ඉන්න එපා. ස්වාමි පුරුෂයන්ට පුළුවන් තරම් තේරුම් කරන්න. තේරුම් කල් ඉවරලා එන්න. දැවිදින මේ වැඩ කටයුත්ත කරගන්න. තරුණ ජීවිතයක් අකාලේ නාස්ති වෙලා යන්න දෙන්න එපා. ඔය තරුණනේ තව පොඩි කාලේ ඉන්නේ තියෙන්නේ. අපි දැන් තමත් පරක් වෙයි. මේක පටන් ගන්න දිවි අවුරුදු 14 ඉදී. 14 පටන් ගත්තා නම් මේ වෙනකොට වැඩේ කරගෙන තියෙන්නේ නේ. මහරහතන් වහන්සේ නම. මේකදී මේ පන්සල් වල හාමුදුරුවෝ ගැන මේ කියන්නේ. මහරහතන් වහන්සේලා ගැන. දෙවියෝරු ඇවිල්ලා දෙපා සිඹ සිඹ වඳින්නේ මහරහතන් වහන්සේලා. ඒ තනතුර කියන්නේ මේ ඇමරිකාව ජනාධිපති කියන්නේ කවුද? තුට්ටු දෙකේ තනතුරක් ඒක. රහතන් වහන්සේ කෙනෙක් නමක් කියලා කියන්නේ මේ මුළු තුන් ලෝකෙටම මහ ශ්‍රේෂ්ඨ වෙච්ච උතුමෙක්. ඒක පල්ලෙහාන් හිතන්න එපා. ඒ পদවියට එන්න උත්සාහ කරා. ඔය දරණ මහන්සිය ඒකට දාන්න. මේ ජීවිතේ ඉන්න කාලේ පුළුවන් තරම් ඒක කරලා බෑ මේකෙන් අතනට ඇවිදින්න ඒක කරගන්න try කරන්න. මම ඔබට ආරාධනා කරන්නේ අවංකව. තීරණේ දින ඔබ ධර්මය අහන්න. නිරන්තරයෙන් ධර්මය අහගෙන අහගෙන අහගෙන අහගෙන යන්න. එච්චර තමයි ඔබට කරන්න තියෙන්නේ. අතහැරන එක වෙලාවට අතහැරේ. ඒ කාන්තේ. ඒ කාන්තේ. මම මේ දේශනාව විවරලා මහරහතන් වහන්සේ ළමගේ ධාතුන් වහන්සේලාත් එන්නන්න ඕන. මම එකයි කිව්වේ කැලේට පිටන මල් වගේ උත්තරේ. මේ සමාජෙ ඉඳගෙන මේක කරන්න බෑනේ. ඒක නිසා උන්වහන්සේලා මනගත වෙනවා. යන්තම් පින්නපාතිකව යැපෙනවා. ඒ පින්නපාතිකව යැපිලා උන්වහන්සේලා උන්වහන්සේගේ භව ගමන කෙලවර කරගන්නවා. ඊට පස්සේ ඒ වනාන්තරයේම උන්වහන්සේලා පින්නවපා. ඉතින් දෙවිවරු එක් රැස් වෙලා ඒ ශ්‍රී දේහේ ආදාහනය කරනවා ඇති. ඒ මේ කැලේටම අයිති වෙලා ගිය දෙයක්. ඔය ආරණ්‍ය සේනාසන වල ඕන තරම් මහරහතන් වහන්සේලා ඉන්න පුළුවන්. මේ මග හරියට වඩනවා නම් ඉන්න පුළුවන්. මේ මග හරියට වඩන්නේ නැත්නම් ඉන්න විදිහක් නැහැ. මග මනාකොට තියෙන. ඒකයි මම කියන්නේ. මට ඕනේ වීරයවන්තය විතරයි. මග මන් දෙන්නේ. කොන්ද පණ තියෙන මේ පිරිසක් තමයි ඕනේ. වීරයවන්ත. දැන් මම මේ කතා කරන්නේ ඉතින් ඊයේ ඉඳන් මම තාම නිදි නෑ. අද උදේ ඉඳන් මම මේ ඔබට දේශනා කරනවා. මේ වීරය බොහොම අඩුයි මේ දැන්. මේට වඩා ලොකු වීරයක් ඕනේ. දැන් මේ දේශනාව ඉවරෙච්ච ගමන් මම ආය යනවා මේ ගමරට බලන්න. නිදා ගන්නවා කියන එකක් වෙන්නේ නැහැ දවස් දෙකකට. ඒත් හෙට උදේ දේශනාවක් කවුරුට කරන්න කිව්වොත් ඒකත් කරනවා. මොකද ලංකාවට ගියා කියලා ගියහම හැංගිලා තමයි ඉන්න වෙන්නේ. නැත්තම් ගේ පිරෙනවා ඇවිල්ලා. මැසපොඩි හැෙන්න වගේ එනවා ඕගාලේ ආරංචි වෙච්ච ගමන් ආවයි කියලා. ඊට වඩා හොඳ කොහෙද වෙලා හැංගිලා ඉන්නේ. සැප්තැම්බර් පළවෙනිද වෙලා. වීරවන්තයෙක් වෙන්න මේක නසනවා කියලා ලොකු අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒකයි මං කියන්නේ රහතන් වහන්සේලාට වන්දනා කරනවා වගේම පිංගුතුනි ඒ මහරහත් පදවිය ලබන්න උත්සාහ කරන්න. ක්‍රිකට් මැච් එකක් බල්ලන්ට වඩා හිතෙන්නේ නැද්ද ක්‍රිකට් ගැහුවා නම් හොඳයි කියලා. ඒ වගේ අර මහරහතන් වහන්සේ නමක් දිහා බල්ලා සාදු සාදු කියනවට වඩා තමන් මහරහත් පදවිය ලබන්න උත්සාහ කරන්න. ඒ උදෙසා වීරිය වඩන්න පුළුවන් තරම් කරන්න පුළුවන්. වීරිය වඩන්න යෝනේ කරන්න පුළුවන්. මට ඒක හෙට උදේ ඉර පායන එකවත් මට විශ්වාස නැහැ. නමුත් මේ අරහත් මාර්ගයේ තියෙන බව මට විශ්වාසයි. ඒවා ප්‍රත්‍යක්ෂ කරලා පෙන්නන්න. ඒ කාන්තේම විශ්වාසයි. ඔබ නිකමට හිතලා බලන්න ඔබ අහන ඕනේ ප්‍රශ්නෙකට උත්තරයක් ගැළපෙලා එනව නේද? මම මොන තරම් මෙහෙතක හිටියද? ඔබ අහන ඕනේ ප්‍රශ්නෙකට උත්තරයක් ගැළපෙලා එනවා. දැන් මේ මීට කලින් ඇහුවේ මහා ගැඹුරු ප්‍රශ්නයක්. ඒ ස්වාමින් වහන්සේ කියපු විදිහත් හරියි. නමුත් ඒකට මම යථාර්ථවත් ක්‍රමයක් දුන්නා. මම ඒව වැරදි කියන්නේ නැහැ කවදාවත්. තව කවුරු හරි කියපු දෙයක් වැරදි කියන්න මට අයිතියක් නැහැ. මම බුදුහාමුදුරුවෝ නෙමෙයිනේ. මම ධර්මස්වාමී නෙමෙයිනේ. නේද? හැබැයි මට තේරෙන යථාර්ථයක් තියෙනවා. අන්නේ යථාර්ථය ඊට පස්සේ මම කියනවා. ඕක මෙහෙමත් පොඩ්ඩක් හිතලා බලන්න කියලා. එහෙම තමයි මගේ ක්‍රමය. හරිද වැරදිද කියන්න පුළුවන් අයිතිය තියෙන කාටද? බුදුහාමුදුරුවෝ. ධර්මස්වාමී උන්වහන්සේනේ. ධර්මාධිපති. ආන්න තව ප්‍රශ්න තියෙනවා. ඔව් දැන් මෙහෙම වෙන්න පුළුවන්. ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩනකොට දැක ගන්න ඕනේ මෙත්තාව කියන්නේ මොකක්ද කියලා. මෙත්තාව කියලා ගත්තහම මෙත්තාව කියලා කියන්නේ මිතුරුකමයි කියලා කියන්නේ. නමුත් මෙත්තාව කියන්නේ මිතුරුකම කියලා ගන්න බෑ. සාත්‍ර උන්වහන්සේ කාත් එක්කවත් මිතුරු වෙයිද? සාත්‍රුන් වහන්සේ කාටවත් හතුරුයිද? ඒත් නෑ. මිතුරුයි කියලා ගත්තොත් එහෙම එතන තියෙනව මොකද්ද? ඇල්මක්. එහෙනම් යමක් යමකට ඇලුනොත් එහෙම එතනින් වෙන ඒ රාග දේශ මොහ වලට උපතක් වෙනවා මිස ඒක නිවනට මූලික වෙන්නේ නෑ. නමුත් මේ ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ හැදිලා තියෙන්නේ ආර්ය සඳහා. මං උදෙත් කිව්වේ ඔබට, ඔබට දැන් පුළුවන්ද මෙච්චර මේ ගෝරතර සංසාරයේ අන්තමහා දුකක් විඳින බව දැන දැන ඔබට පුළුවන් ද කියන්න? අනේ නුඹ සුවසේ සිටිත්වා. ඔබට කියන්න එනවද මේ වචන? එයිට වඩා එනව නේද මහා මේ ගෝරතර සංසාරයේ නිදහස් වෙච්චවා කියන එක? නිකම්ම හිතලා බලන්න. මහා ගෝරතර සංසාරයක් තියෙනවා. ඒකෙන් දැවි දැවි ඉන්න මිනිස්සෙකුට කියනවා අනේ නුඹ මේ අද්භවයේ සුවයෙන් සිටිත්වා. සිතින් දුවැත්තෙක් වෙත්වා. වෛර නැත්තෙක් වෙත්වා. තරහ නැත්තෙක් වෙත්වා. පිංගුදේ ඔය ටික කියන්න කලින් තව එක තියෙනවනේ මහ විශාල එකක්. ගහ ගින්නක් තියෙනවා. මේ සසර ගින්න. මේ සසර ගින්නෙන් මිදෙත්වා. මේක මහ දාහයක්. මේ දාහෙන් දැවෙනවා මිනිස්සු. එහෙනම් සංසාර දාහයෙන් මිදෙත්වා. ඔන්න ඔය විදිහට ආර්යයන් ආර්යෝ විසින් ආර්ය මෛත්‍රිය පතුරවන මේ ආර්යෙකුට විතරයි මේක කරන්න පුළුවන්. ආර්ය කියලා කිව්වේ සෝතාපන්න මාර්ගස්ථයත් ආර්යයි. සෝතාපන්න මාර්ගයට ආපු පුද්ගලයා. ඒ කියන්නේ මේ ලෝකයේ අසාරයි කියලා තේරුම් ගත්ත කෙනා. ඒක මොකද? සංසාර නෑ සං අසාරයි කියලා තේරුම් ගත්ත කෙනා. එහෙනම් යම් මොහතක සං අසාරයි යම් තේරුම් ගත්තනම් ඒ පුද්ගලයා එතනින් එහාට මොනවද හැමදෙස්සම හිතන්නේ? අනේ මාව මේකෙන් නිදහස් වෙලා යනවා. අනේ මගේ බිරිඳව මේකෙන් නිදහස් වෙලා යනවා. අනේ මගේ යාළුවෝ මේකෙන් නිදහස් වෙලා යනවා. අනේ මගේ දෙමාපියෝ මේකෙන් නිදහස් වෙලා යනවා. මේ ලෝක සත්වයාම මේකෙන් නිදහස් වෙනවා. ඒ අසාරයේ දැකපු කෙනාට පිංගුද නිරන්තරයෙන් හටගන්න සංකල්පන ඕනෝ. එහෙනම් මේ මෛත්‍රිය වඩන වෙලාවේ සාත්‍රුන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි ඔබ වහන්සේගේ ශාසනයේ මෛත්‍රිය මොකද්ද? ඒ වෙලාවේ කියනවා මහණෙනි, විවේක නිස්සෘත, විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත, වොස්සග්ග පරිණාමී, මෙත්තා සහගත සති සම්පොජ්ජංගේ වඩන්න. ඔන්න බුදුදහමේ එන මෛත්‍රී ක්‍රමවේදෙ. එහෙනම් බුදුදහමේ එන මෛත්‍රී ක්‍රමවේදෙට මේ මේ ලෝක සත්‍යයට මේ අනේ වෛර නැත්තො වෙන්න ඕනේ, ඕගොල්ලෝ තරහ නැත්තො වෙන්න ඕනේ, ඕගොල්ලන්ට හොඳට සල්ලි හම්බු වෙන්න ඕනේ, හොඳට කාලා දීලා ඉන්න ඕනේ. එහෙම එකක් නෙමෙයි. විවේක නිස්සෘත, විරාග නිස්සෘත, නිරෝධ නිස්සෘත, වොස්සග්ග පරිණාමී. පංච නීවරණයන්ගෙන් නිදහස් වෙච්ච. විරාග නිස්සෘත, සැරිසැරීම අග්‍ර කර ගැනීමෙන් නිදහස් වෙච්ච. නිරෝධ නිස්සෘත, මේ උදාකර කර යන ගමන නැති කරන සුළු. වොස්සග්ග පරිණාමී, නිවන දෙසට නැමුණු මෙත්තා සහගත සති සම්පොජ්ජංගේ වඩන්න කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. එහෙනම් ඔය සාමාන්‍ය මෛත්‍රී, ඔය අද ලෝක සත්‍යය පාවිච්චි කරන මෛත්‍රී ක්‍රමවේදේ ඕක නෑ. එහෙනම් සාස්ත්‍රුන් වහන්සේගේ ශාසනයේ තියෙන මොකද්ද? ආර්ය මෛත්‍රී ක්‍රමවේදේ. ඒ ආර්ය මෛත්‍රී කර්මස්ථානයක් වඩනකොට පුද්ගලයෙක්ව මිතුරු හිතින් අරගෙන වඩන්න එපා. මොකද මිතුරු හිතින් පටන් ගත්තොත් එහෙම හාදවීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මිතුරු හිතින් ගන්න එපා. ගන්න තියෙන්නේ මොකද්ද? මේ සත්වයේ මොකෙක් හරි සත්වයෙක්නේ අරමුණු කරන්නේ, ඒකේ ප්‍රශ්නයක් නැහැ. පුද්ගලයාව අරමුණු කරන්න. අරමුණු කළාට මිතුරු හිතකින් ගන්න යන්න එපා. දැන් දරුවෙකුට දැන් දරුවෙගේ ප්‍රශ්නයක් තියෙනවා නේද ඔබට? ඔබට පුළුවන් මොකද්ද? ඒ දරුවව අරමුණු කළා. ආර්ය මෛත්‍රී වඩන්න. අම්මා තාත්තා දෙන්නත් එක්ක දරුවව ඉස්සරහා තියාගෙන දරුවව අරමුණු කළා, ආර්ය මෛත්‍රී වඩන. ඒ ආර්ය මෛත්‍රී වඩන වෙලාවේ ඒ වෙලාවේ ඒ අයගෙන් පිටවලා යන සුදු කිරණේ අර දරුවට සුවපත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේ මේ ගෙවල් දොරවල් වලට ලැබෙන ශාන්තිය වැඩි. එහෙම ක්‍රමවේදයක් තියෙනවා මේ ආර්ය මෛත්‍රිය තුළ. ඒක නිසා පුළුවන් තරම් ආර්ය මෛත්‍රිය වඩන්න. හැබැයි ආර්ය මෛත්‍රිය පුද්ගලයෙකුට වඩද්දී මිතුරු හිතක් ඇති කරගෙන වඩන්න යන්න ඕනේ. එහෙම වුණොත් එහෙම අර වොස්සග්ග පරිණාමී කියන තැන, නිරෝධ නිස්සෘත, විරාග නිස්සෘත කියන තැන් වෙනස් වෙන්න පුළුවන්. ඇයි ඒ? මේ තමන්ට හිතයිසී පුද්ගලයෙක්නේ. අර කියන්නේ දැන් කෙල්ලෙක් එක්ක කොල්ලෙකුට යාළු වෙන්න ඕනොත් එහෙම බැරිම තැන කියන්නේ මොකද්ද? ඔයාට අසනීපයිද? මම බෝධි පූජාවත් යන්නකො ගිහිල්ලා. අනේ ඌ ගිහිල්ලා දැන් ඕනෙමනේ මේක. එහෙනම් ඌ ගිහිල්ලා අර කලනාවන. ඈ කලන ඌ දැන් ඌ පිනක්ද කරන්නේ? මේ හද්ද කාමභෝගියෙක්. ඌගේ කාමගුදුර හොයාගන්න ඌ අර භෝගහක් නාවනවා ගිහිල්ලා. ඌ පිනක් නෙමෙයි කරන්නේ. අන්න ඒ වගේ තත්ත්වයක් උදා වෙන්න පුළුවන් මොකදද? යාළුවෙක්ව අරමුණු කරගෙන මෛත්‍රී වඩන්න කියලා. ඒ වගේම පින්වතුනි, ඔය දේවල් වලින් පරිස්සම් වෙන්න ඕනේ හරියට. ඔය පින්දහම් කරන වැඩ තියෙනව නේද? කාන්තාවන් සහ පිරිමින් එකට ඉඳගෙන පින්දහම් කරන වැඩවලදී හරියට පරිස්සම් වෙන්න ඕනේ. මං කියන්නේ මේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ ගැන නෙමෙයි. කාන්තාවන් සහ පිරිමින් විශේෂයෙන්ම තරුණයි එකට ඉඳගෙන කරන වැඩ පිළිවෙල වල තුල හරියට පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් පින්කම් කරද්දී. මොකද ඔය පින කරද්දී දෙන්නගේම හිත් බොහොම ටික ටික පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වෙනකොට ගති ආකර්ෂණයක් සිද්ධ වෙන්න පුළුවන්. ගති ආකර්ෂණයක් සිද්ධ වුණොත් එහෙම ඊට පස්සේ මොකද? අනේ නිවන් දකින්න ආපු දැන් මොකද වෙලා තියෙන්නේ? මෙන්න හෙට පොරු වෙන ගින්න යනවා. එහෙම වෙන්න පුළුවන්. ඔය හිත පිරිසුදු වීම තුලත් එහෙම දේවල් වෙනවා. පිරිසුදු වීම කියන්නේ මේ නිවනට බර වීම නෙමෙයිනේ, පින් කරන්නනේ ආවේ. දැන් ගොඩක් දුරට ඔය පන්සලක ඉන්න පන්සලක බුදුන් වඳින්න වගේ එන ගෑන ළමයිකට ඇයි පිරිමින් ආකර්ෂණය වෙන්නේ? ටක් ගහ. පිරිමියාගේ හිතේ තියෙනවා කාන්තාව හරි අහිංසක කාන්තාවක් හොයාගන්න. හරි චාම් අහිංසක කාන්තාවක් ඕනේ කියලා. හරි දඩබ්බර කෙල්ලෙක් ඉන්නවා අම්මා කියලා පුතේ යම පන්සල්. ඔබ දැන් ගිහින්නේ අවුරුදු දෙකකින් පන්සල් ගියේනේ. ඔය කොණ්ඩේ හරියට වැඳගනි. ඔන්න අම්මා අල්ලලා දැන් කොණ්ඩේ එහෙම හොඳට ගොතනවා ළමයාගේ. ඈ? කොරල ගොතන අරගෙන යනවා පන්සලට. මේ යනකොට ඔබ ඉන්නෝනේ මෙහෙ දඟිලුවට කම නැහැ. පන්සලේ ගිහිල්ලා ඉන්නෝනේ මීයා වගේ. ඈ? දැන් අරගෙන යනවා. අනේ මේ කිව දකින්න කොල්ල මොකද හිතන්නේ? ඇයි? අර අර මොකද අර අර පිනක් කරන්න යන වෙලාවට දැමුණු ස්වභාවයක් තියෙනනේ පන්සලකට අර එහෙම යාවට පස්සේ. නයික කියන්නේ මේ මේ මෙන් හරියට පරිස්සම් වෙනවා. මේවෙන් පරිසං වුනේ නැත්නම් අන්තිමට වෙන්නේ විපාක. ඒ ඒවෙන් කරදර සිද්ධ වෙනවා. අයිති යෝජනා කරන්න හිතෙනවා. මොකද අරව වැඳිලා එනව මොනවද? අපි දැන් කතා කරන්නේ සංයෝජන. සංයෝජන හැදි හැදි එනවා. දැන් අර කෙල්ලව දැක්කම කොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? හානේ පුදුම චාම්. හරිම අහිංසකයි. ගෙදරදී මෙන්නව දැක්කන පලාතක යන්නේ. නම් අර වෙලාවට හරි චාම් වගේ පේනවා. අර සංයෝජනයක් හදලා දෙනවා අර හිතේ. හේතුව මොකද්ද? අර ගති ආකර්ෂණය වෙන නිසා ඒ වෙලාව. ඉතින් ඒක නිසා ඒවැනුත් පරිස්සම් වෙනවා. ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ විශේෂයෙන්ම කාන්තාවක් එහෙම යොමු කරලා වඩනකොට ඒවෙන් හරියට පරිස්සම් වෙනවා. දැන් මේ කියන්නේ නැත්තම් ඒවෙන් පින්විතනේ අර මේ පළක් ඇති වෙන්නේ නැහැ. තියෙන ඵලයටත් හෙන ගහනවා ඊට පස්සේ. මොකද ඔය හාද වීම කියලා කියන්නේ ඒකයි. ඒ හාද වෙන්න වැඩපිළිවෙලක් සකස් වෙනවා ඊට පස්සේ. ඒ තුන. ඒක නිසා එක පුද්ගලයෙක් අරමුණු කරලා ආර්ය මෛත්‍රී වඩනවට වඩා සියල්ලෝම අරමුණු කරලා ආර්ය මෛත්‍රී වඩන. විශේෂයෙන් තමන්ගේ දරුවෙක් හරි මේ අසනීපෙන් ඉන්නවනම් දරුවවත් සිහිපත් කරලා සීල දෙනාව සිහිපත් කරලා ආර්ය මෛත්‍රී වඩන. ඒක තමයි සුදුසු. තනි පුද්ගලයෙකුට ආර්ය මෛත්‍රී වඩනවා කියන එක තුළ අර ඊළඟට අර ඔතන ඇතිවෙනවනේ මගේ කියලා හැඟීමකුත් ඊට පස්සේ එහෙමත් එකක් එනවා. එතකොට ආයි අරගේ තියෙන ශක්තිය බාල වෙලා යනවා. මොකද ඒක නිවන දෙසට නැඹුරු වෙලා නැහැ නේද එතකොට? ඒකයි. ඒක නිසා තමයි උන්වහන්සේලා එහෙම කියන්නේ නැත්තේ. තව ප්‍රශ්න තියෙනේ වහන්. හරි. දැන් මෙහෙම හිතන්න. කායානුපස්සනාව කියලා කියන්නේ කයට අනු කය පිරිසුදු කරගන්න. ඒ කියන්නේ කයට අනුව කය ගැන හිතන විදිය පිරිසුදු කරගන්න ආකාරය. ඒ කියන්නේ සංයෝජනයන් ගන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් කය දිහා බලන හැටි. ඕක ශාස්ත්‍රඥ වහන්සේ පළවෙනි කොටස දේශනා කළ ආනාපාන පබ්බේ. දැන් මේ අහන කාරණා බොහොම ගැඹුරුයි. මම දැන් ඕකේ තියෙනවා කොටස් 14. මේ කායානුපස්සනාවේ 14 විදිහක් දේශනා කළා කියලා. නවසීවති කියයි තව කාරණා පහකුයි. ආනාපාන පබ්බේ, ඉරියාපත පබ්බේ, සති සම්පජන්නේ, අසුභය, ධාතු මනසිකාරයේ 5යි, නවසීවතිකයේ 9යි, ඔක්කොම 14යි. 14 ක්‍රමවේදයක් දේශනා කරලා තියෙනවා ශාස්ත්‍රඥ වහන්සේ කාය අනුපස්සනාව වඩා ගන්න. ඕකෙන් එකක් වැඩුවා නම් හරි. ওই 14 ක්‍රමවේදයෙන් දීපු පළවෙනි ක්‍රමයේ තමයි ආනාපාන පබ්බේ. ආනාපාන පබ්බේ කියන එක වින්නතුනි ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ආනාපාන සතිය කියන එක මෝහ චරිතයට සප්‍රාය නොවේ. ඒ කියන්නේ මෝහ චරිතය කියලා කියන්නේ හරියට සද්ධර්මයේ තේරුම් ගන්න අමාරු අයට ආනාපාන සතිය මම නොකියමි කියලා සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ආනාපාන සතිය කරන්න බෑ ඒ අයට. නමුත් හුස්ම ඉහළට පහළට දාන එක නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. බැරිද? අර ඔය මුස්ලිම් කෙනෙක්ගෙන් අහලා බලන්න ඔය යාළුවෝ ඉන්නවනේ. ඒ උඹ හුස්ම ඉහළට පහළට දානවාද කියලා. ඒකටත් කරන්න පුළුවන්. හැබැයි ඒක ආනාපාන සතිය. ඔබ කියන්න පොඩ්ඩක් නහයේ හිත නහයේ හුස්ම වදින හැටි පිහිටෝලා මේ පොඩ්ඩක් හුස්ම අරන් බලපන්. උඹට තේරෙනවද කියලා බලපන් කියලා අහන්න. කරන්න බැරි දේ ගොඩන්ට ඒත් පුළුවන්. නමුත් මගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ආනාපාන සතිය සෝතාපන්නෙකුට හරින අනිත් අයට කරන්න බෑ. කළාට වැඩෙන්නේ නෑ. ඔන්න ඕකයි කියන්නේ. ආනාපාන සතියම වරද්දගෙන තියෙන්නේ ඔක්කොම. ඉදානන්ද වික්කූ අරඤ්ඤ ගතෝවා රුක්කමූල ගතෝවා සුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංකං ආපජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. දැන් ওই ටික කියාගෙන ඉඳලා ඉදානන්ද වික්කූ අරඤ්ඤ ගතෝ. මොකද්ද අරඤ්ඤ ගතෝවා කියන්නේ? අරණකට ගත වෙන. මෙච්චර කල රණගත වෙලා හිටියේ. රණගත වුණා කියන්නේ වචනයක් කිව්වනම් දෙන හොම්බට. අන්න රණගත වෙලා හිටියා. ඒ රණගත වීමෙන් මක් වෙනවද? දැන් අරණගත වෙනවා. එහෙනම් රණගත වෙලා හිටියේ මේ ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත හි. එහෙනම් ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත කෙනෙක් හැමතිස්සෙම රණගත වෙවි ඉන්නේ. තව කෙනෙක් ඒක විරුද්ධත්වය ප්‍රකාශ කර කර හැමතිස්සෙම රණකාමීව ඉන්නේ. එහෙනම් ලෝකයේ සාර නැති බව අවබෝධ කරගත්තා. මේ ලෝකය මහා අසාරයක් කියලා අවබෝධ කරගත්ත කෙනා පින්වතුනි එතනින් එහාට මොකද වෙන්නේ? රණ අරණගත වෙලා ඉන්නේ, රණගත වෙලා නෙමෙයි. ඔන්න අරඤ්ඤගත වූවා. රුක්ක මූල ගතෝ. දැන් මෙච්චර කල් ලෝකයේ සාරයි කියලා අල්ලගෙන හිටපු කෙනා මොනවා හරි ප්‍රශ්න එනකොට පුදුමාකාර විදිහට සැලෙනවා. නමුත් දැන් ලෝකයේ අසාරයි කියලා හිතාගෙන මම මේ නිවනම නාතයි, නිවනම හොයාගෙන නිවනම ස්පර්ශ කරනවා කියලා හිතාගත්ත උත්තමයා දැන් මොනවා වගේද? රුක්ස මූලයක් වගේ. දැන් හිත රුක්ස මූලගත වෙලා තියෙනවා. කයත් රුක්ස මූලයක් හැට අරන් යන්න පුළුවන්. ඊට වඩා තව ගැඹුරෙන් මේක හිතන්න. රුක්ක මූලගතෝ. දැන් මේක හරියට රුක්ස මූලයක් වගේ හිත. හෙලෙන්නේ නැහැ. ගහ හෙලුණාට මුල හෙලවෙනවා. ගහේ. පොල් ගහ මෙහෙම යනවා මෙහෙම යනවා නේද? නමුත් මුලට මොන හරි වෙනවා. මුල හෙලුණොත් ගහ වැටෙනවා. එහෙනම් රුක්ක මූලගතෝ වා කියලා කිව්වේ ඒක. සැලෙන ගතිය නැති වුණා. ශුඤ්ඤාගාර ගතෝ. හිස් බිමකට යනවා කියලා කියනවා. නෑ, මේ හිත ශුඤ්ඤාගාරයක් බවට පත් කළා. මෙච්චර කල් මොකද උනේ? ලෝකයේ සාරයි කියලා අල්ලගත්ත වැඩ පිළිවෙල හිටපු අපි හැමතිස්සෙම උත්සාහ කරනවා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දැවිදැවි තැවිතැවි ඉන්න. යම් දවසක සද්ධර්මයේ ශ්‍රවණය කළ සෝතාපන්න ඵලයට පත් වුණාම රාග දෝෂ මෝහ බව ක්‍රමක්‍රමයෙන් අඩු වුණා. දැන් බොහොම හිස් බිමක් බවට පත් කරගෙන තියෙන්නේ දැන් මේ හිත. ඔන්න ශුන්‍යාගාර වුණා. දැන් ඕක ගත වෙලා ඉඳගෙන දැන් මොකද කරන්නේ? එහෙනම් දැන් මේ කතා කරන්නේ කවුරු ගැන? සෝතාපන්නයෙක් ගැන කතා කරන්නේ. ඊට පස්සේ ඔන්න කියනවා උජුං කායං පනිදාය. උජුං කායං. උජුං කායං කිව්වේ කාය උජ්ජුකතාවය කියලා එකක්. ඒක තමයි උජුං කායං කියලා කිව්වේ. ඉතින් අද ඔකට හදාගෙන තියෙනවා මොකක්ද? උඩ කය. ඉතින් උජුං කායං කියලා කිව්වම උඩු කය වෙන්න බෑනේ. එහෙනම් කියන්නේ උජුං උද්ද කායං වෙන්න ඕනේ. නේද? උජුං කියලා කියන්නේ ඍජු කියලා. එහෙනම් කය ඍජුව තියාගෙන ගියොත් හරියන්නේ නැහැ. කය කිව්වම කොහෙද ඇයි තියෙන්නේ කය? කය මොනවා? මේ නියපොත්ත ඉඳලා මේ කෙස් ගහලා යනකම් ඔක්කොම මොනවද? කය. එහෙනම් එන ඔක්කොම තනි රිට වගේ ඉන්න එපා ඔය කියන විදිහට. උජුං කායං කිව්වම. එහෙනම් ඕකෙට තියෙන තව බරපතල අර්ථයක්. ඒ තමයි තියෙන්නේ කාය උජ්ජුකතාවේ. ඒ කියන්නේ මොකද්ද? මේ කෙනා තුළ සීලයක් පිළිටලා තියෙනවා. පහාන සීල, වේරමණී සීල, චේතනා සීල, සංවර සීල, අවිතික්කම සීල කියන සීල පිහිටලා තියෙනවා මේ සෝතාපන්න ශ්‍රාවකයාගා. ඒක නිසා මේ පුද්ගලයා කයින් වචනෙන් වැරදි කරන්නේ නැහැ. සිතෙන් පවා වැරදි කරන ප්‍රමාණය ඉතාමත් අඩු වෙලා තියෙනවා. එහෙනම් අන්න ඒකට කියනවා කාය උජ්ජුකතාව. වංක වැඩ කරන්නේ නැහැ, අවංකයි. ඔන්න උජුං කාය. පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ව. පරිමුඛං කියලා කියනකොට මුඛයේ වටේ කියලා හිතා ගන්න. පරිමුඛේ පරිදි වෘතේ වටේනේ. ඒක නිසා ඔබට හිතා ගන්නවා පරිමුඛං කිව්වම මොකද? කටවටේ කියලා. ඉතින් කටවටේ අර කරුමෙට ගැළපිලා එනවා ඔය ඔක්කොම. වචන විතරක් ගැළපුණාට වැඩක් නැහැ. යෝ නිරුක්තික් නජානාති ජානාති පිටකත්ය පදෙන් පදේ විකංකෙය්‍ය වනේ අන්ද ගජෝ විය. පදේට තියෙන නිරුක්තිය හරි හැටි දැනගන්න නැතුව මුළු ත්‍රිපිටකයම දැනගෙන හිටියා. ඒ ආකාරයට ගැළපෙන ආකාරයෙන් ඒවට තේරුම් කිව්වත් වනේ සැරිසරන අන්ද අලියෙක් වගේ කියලා. ඇයි ඔකට අලියම ගත්තේ උපමාවට? අලිය කියන්නේ කවුද? ඕකටම අලි ඔළුවක් තියෙන්නේ කියලා කියන්නේ. ඒ කියන්නේ ලොකු ඔළුවක් තියෙන එකට. මොකද අලි ඔළුවක් කියන්නේ? මානෙන් ඉහළ ගිය එකට. දැන් ඔබට තේරෙන්නේ නැද්ද වනේ අන්ද ගජෝ විය කියලා? ධර්මයේ දෙන්න හැදුවාම නිරුක්තිත්ව වල තේරුම් දෙන්න හැදුවාම ත්‍රිපිටකයේ ඕම නෙමෙයි ඔහෙමනේ තියෙන්නේ කියලා හදාගන්න. ඔව් ඉතින් ඔය සිංහල තේරුම් බැලුවා නම් එහෙම තමයි තියෙන්නේ. නමුත් ඊට වඩා පරම ගම්භීර අර්ථයක් තියෙනවා. කටවටේ සිහිය පිහිටවගෙන නිවන් දකින්න පුළුවන්ද කියලා. දැන් අමනාප වෙන්න එපා. හරි මේ ඕපන් මයින්ඩඩ්ලි හිතන්න. මම කියන්නේ ඒකයි. එහෙම ක්‍රමයකත් තියෙනවා. ඉතින් ඒක ඒ අය කරපු දෙයක්. ඒකයි ඒක නෑ කිව්වොත් එහෙම ආයි ධර්මස්වාමි වෙනවනේ මං. මං එහෙම කියන්නේ එහෙම ක්‍රමයක් නෑ කියලා. මම කියන්නේ ඔබට. මොකද දැන් මගේ ඉස්සරහ බනහනවනේ. එහෙනම් මම ඔබට කියන්නේ මේක හිතලා බලන්න. මේ ක්‍රමවේදේ. මේ ක්‍රමවේදේ කාලයක තිබුණා. ඊට පස්සේ යට ගියා. හින්දුන්ගේ ප්‍රාණයාම ක්‍රමයේ එකතු වුණා. හින්දුන්ගේ තියෙන ප්‍රාණයාම ක්‍රමය. කියලා ප්‍රාණයාම ක්‍රමයක් තියෙනවා. දැකලා දිනවනේ ඒගොල්ලන්ගේ ප්‍රාණයාම ක්‍රමයක් තියෙනවා. ඔයකේ කොටස එකතු වුණා මේකට. ඉතින් එකතු වෙලා දැන් කොහොම හරි එහෙම එකකුත් තියෙනවා. ඉතින් ඒක කරන අයත් ඉන්නවා. ඒ අයත් නිවන් දකි. අපි මේ ක්‍රමෙරුත් නිවන් දකිමු. එතකොට හරිනේ කවුරු ගැටෙන්නේ නැහැනේ. කටවටේට සිහිය පිටව ගත්තට නිවන් දකින්නේ බෑ. සිහිය පිටව ගන්න ඕනේ කොහෙද? සාතුරුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කර්මස්ථානයේ අරමුණු කරන්න නිවන සිහි කරන්න. කර්මස්ථානයේ අරමුණු කරනවා නිවන සිහි කරනවා හැමතිස්සෙම. එහෙනම් දැන් මේ වෙලාවේ සිහිය පිටව ගන්නවා කොහෙද? පරිමුඛයේ. ඔබ අහලා තියෙනවා සිංහල වචනයක් තියෙනවා පරමුඛ ඇත්තෝ කියලා. පරමුඛය කියන්නේ කාටද? පරමුඛය කියලා කියන්නේ අර ඒ ගම් ප්‍රධානියට පරමුඛය. එහෙනම් මෙතන මේ පරිමුඛං කියලා කිව්වේ මොකක්ද? මුඛ්‍ය වූ පරමාර්ථය. මුඛ්‍ය වූ පරමාර්ථයක් තියෙනවා. මොකද්ද දැන් මේ මේ මේ භාවනාව වඩන කෙනාගේ මුඛ්‍ය වූ පරමාර්ථය? නිවන. එහෙනම් නිවනේ හිත පිහිටව ගන්න. නිවනම ශාන්තයි, නිවනම ප්‍රණීතයි. නිවනේ හිත පිහිටව ගන්න. දැන් කර්මස්ථානයේ වඩන. සෝ සතෝව අසසති. සිහියෙන් හුස්ම ගන්නවා කිව්වට හරියන්නේ නැහැ. අස්සාස පස්සාසයි අස්සසාස පස්සසාසයි දෙකක්. අස්සාස පස්සාස කියන්නේ ගන්නවා පිට කරනවා. අස්සසාස පස්සසාස කියන්නේ ඇසුරු කරනවා පහ කරනවා. අස්සසාස චත්තාරෝ අස්සසාසෝ අධිගතෝ හෝති. සාහතුන් වහන්සේ දේශනා කරනවා සතර මාර්ගඵලයන් උදෙසා. සතර මාර්ගඵලයන්ගේ අධිගමයේ උදෙසා මම දහම් දේශනා කළා. එහෙනම් විමුතිනි දැන් උතන ගන්න ඔන්න ඔය ක්‍රමයේ. සෝ සතෝ අසසති මේ ක්‍රමයේ කළ බලන්න. හැබැයි මේක ගොඩක් සද්ධර්මයේ තේරිච්ච අයට තමයි වැදගත් වෙන්නේ. කවුරු හරි කෙනෙක් පටන් ගත්තොත් එහෙම ඔය නාසිකාග්‍රේ හරි කොහේ හරි තැනක මේ හුස්ම වදිනවද කියලා බලන්න. ඔතනින් එහාට යන්න වෙන්නේ ඕක බල බල තමයි ඉන්න වෙන්නේ. ඔය ටික බලාගෙන ඔන්න චතුර්ථ ධානයට යන්නත් පුළුවන්. ඒක සිය පිටවගෙන ඒකෙන් ගිහිල්ලා එතනට යන්නත් පුළුවන්. මොකද පින්වදනි කයක් අරමුණු කරගෙන නිවන් දකින්න ඒක ටිකක් අමුත්තක් නැද්ද? කයක් අරමුණු කරගෙන නිවන් දකින ක්‍රමයක්. දැන් වායුව කියන්නේ මොකක්ද? රූපයක් නේද? ඉතින් රූපයක් අරමුණු කරලා පුළුවන්ද නිවන් දකින්න? ඇසුරු කළ යුත්ත තියෙනවා නම් ඇසුරු කරන්න. ඒ ඇසුරු කර කර පහ කළ යුත්ත පහ කරන්න. ඔන්න ඔය ක්‍රම වේදෙට ගිහිල්ලා බලන්න. දැන් මොනවද ඇසුරු කරන්න ඕනේ? ධර්මය. ධර්මය සිහියෙන් ඇසුරු කරන්න. ඒ කිව්වේ ධම්ම විචේ සම්බොජ්ජංගේ වැඩෙන් අරේ. ධර්මය සිහියෙන් ඇසුරු කරන්න. ධර්මය සිහියෙන් ඇසුරු කර කර ඇසුරු කර කර පහ කළ යුතු දේවල් තියෙනවා නම් ඒ දේවල් පහ කළා දාන්න. ඔව් මේ මේ කර්මස්ථානයේදී කරන්න තියෙන දේ තමයි ධර්මයේ මෙනෙහි කර කර තමන් තුළ තියෙන රාග ද්වේෂ මෝහ දේවල් තියෙනවනේ ආන් ඒ දේවල් ප්‍රහාණය කරන්න. ඔව් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කර කර මෙනෙහි කර කර අර බැඳිලා තියෙන කුණු මක් කරන්නද? ටික ටික අයින් කරන්න. ඒ දැන් කියනවා කරන්න ඕනේ විදිය. ඊට පස්සේ කියලා වුණාද මොකද්ද? දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. ඔය දීර්ඝව හැම කුණු බැඳිලා තිබ්බොත් මොකද වෙන්නේ? සමහර ඒවා තියෙනවා රාග දේශ මොහ මේ ක්‍රමවේදී බැඳිලා සමහර වැරදි තියෙනවා බොහොම තදින් කාවෙදින ගිය වැරදි. තදින්ම ඇලිලා ගිය ඒවා තියෙනවා. දැන් ඔබට හොයාගත්ත හැකි මේ ඔබේ ජීවිතෙන්. ඒකයි කිව්වේ ඔබේ ජීවිතේ නෙවෙයි නිවන් දකින්න තියෙන මගේ ජීවිතෙන් නෙමෙයි. ඔබට හොයාගත්ත හැකි ඔබ තදින්ම ඇලිලා ගිහිල්ලා තියෙන මොනවද කියලා මේ ජීවිතේ. ආන්නේ ටික හොයාගන්න. එතකොට තදින්ම ඇලිලා ගිය දේවල් පුළුවන් මේ හෙම් මෙහෙන් ගහලා අයින් කරන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? දීර්ඝව දහම් කරුණු ඇසුරු කර කර ඇසුරු කර කර ගැඹුරෙන් ගැඹුරට දහම් කරුණු විශ්ලේෂණය කර කර විශ්ලේෂණය කර කර අර දීර්ඝව කාවැදිලා තියෙන කුණු තියෙනවා නම් ඒ කුණු සලහරින්. කෙටියෙන් දහම් ඇසුරු කර කර දහම් ඇසුරු කර කර කෙටියෙන් කෙටියෙන් බැඳිලා තියෙන ඒවා මක් කරන්නද? පහ කරලා අරින්න. දැන් ඔකට උදාහරණයක් දෙන්න. දැන් ඔය දැන් මේ වර්තමානයේ තියෙන ක්‍රමවේදයේ හුලඟක් ගැන කතා කරන්නේ. දැන් හුලඟක් ගැන කතා කරද්දී වර්තමානයේ බුදුහාමුදුරුවෝ උපමාවට ගනීද යතු කැටයක්. දැන් බුදුහාමුදුරුවෝ නේද මේ the perfect one නේද බුදුහාමුදුරුවෝ කියන්නේ? හුලඟක් ගැන කතා කර කර ඇවිල්ලා බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි දැන් මම උඹට හුලඟ ගැන කියවන්නේ මම උදාහරණකින් කියන්නම් ගනිලා යතු කැටේ බලන්න. ඔය බයිසිකල් පොම්පයක් ගන්න කිව්වනම් ඒක හරිනේ හුලඟ එනවනේ. ඒක යතු කැටේ කොහොමද හුලඟ එන්නේ? එහෙනම් යතු කැටයක් ගත්තේ මොකටද? යතු කැටේ මොකද කරන්නේ? අනවශ්‍යව මක් කරනවද? යතු ගාල හරිනවා. සේයතාපි භික්කවේ දක්කෝ බමකාරෝ වා බමකාරන්තේ වාසී වා දීගං වා අංචන්තෝ දීගං අංචාමීති පජානාති රස්සං වා අංචන්තෝ රස්සං අංචාමීති පජානාති ඒවමේවකෝ භික්කවේ දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. එහෙනම් දැන් මේ මොකද්ද කියන්නේ? මහණෙනි මේ උදාහරණයක් ලෙස ගන්න වඩුවෙක් හෝ වඩුවාගේ අතවැසියෙක් දීර්ඝව යතු ගෑ යුතු තැන්වල දීර්ඝ ලෙස යතු ගගා. අර ලොකු ගැටිති ඔක්කොම මක් කරනවද? මට්ටම් කරනවා. දැන් ඔබගේ ඔය ලීයේ ලොකු ගැටි හේවත් ලොකුවට බැඳිච්ච රාග දේශ මොහ තියෙනවද? මොකද්ද කරන්න? ධර්මයේ නැවති යතු ගැටි අරගෙන දීර්ඝව යතු ගන්න. යතු ගාල ඔක ගේනවා මට්ටමට. ඔය පොඩියෙන් තියෙනකොට අර ගන්නතර මහා යතු ගැටේ පොඩියෙන් තියෙන ඒවා කරන්න නෑ. අර පොඩි යතු ගැටයක් තියෙනවනේ, පොඩ්ඩක් බැලුවා පොඩි ගැට්ටක් තියෙනවා කියලා හරි නෑ. ඔක හුස්මත් එක තියෙන සම්බන්ධය. ඒකයි කියන්නේ අපිට නම් එහෙයියෝ වෙන්න බෑ. යථාර්ථවත් මූණ දෙන්න සද්දන්නේට. ඒකයි මම කියන්නේ. හුලඟක් එක්ක සම්බන්ධයක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ ධර්මයක් එක්ක තියෙන සම්බන්ධය. දැන් නිරෝධානුපස්සී අසසිස්සාමිති සික්කති. නිරෝධානුපස්සී වුණාම අස්ත සමාපත්තිය නිරෝධයට සම්බන්ධින්න පුළුවන්. අස්ත සමාපත්තිය ලාභීකුත. ඒ තරම් ඈතට යන්න පුළුවන් ක්‍රමවේදයක්. ඕකේ තියෙනවා. නිරෝධයට සම්බන්ධින්න ඕනේ නැහැ. නමුත් ඒ මට්ටමට යන්න පුළුවන්. හරි, චතුත් අධ්‍යානයෙන් පස්සේ චතුත් අධ්‍යාන සමාපත්තියට සම්බඳුනොත් එහෙම කවරද හුස්ම ගන්නවා? චතුත් අධ්‍යාන සමාපත්තියේදී හුස්ම ගන්න එක නතර වෙනවා. ඉතින් දැන් කොහොමද වඩන්නේ ඉතින් එහාට? ඌලන් එන්නේ නැහැ නේ. හුස්ම ගන්න නැහැ නේ. එතකොට මොකද වෙන්නේ දැන්? සමාපත්තියෙන් එන්න වෙනවා ඉතුරු ටික වැඩ. එහෙනම් පින්වතුනි මේ ක්‍රමවේදය හොඳට තේරුම් ගන්න. ඔබට තියෙන ප්‍රශ්නේ හුලඟේ නෙමෙයි තියෙන්නේ, රාග ద్వේෂ මෝහ වල තියෙන්නේ. එහෙනම් රාග ద్వේෂ මෝහ නැසීම සඳහා භාවිතා කරන්න කිව්වේ ධර්මය. එහෙනම් ධර්මය භාවිතා කර කර රාග ద్వේෂ මෝහ නසන්න. මේක තමයි ආනාපාන සතියේ ටාස්ක් එක. ටාස්ක් එකක් කියලා එකක් තියෙනවානේ. ඒ ටාස්ක් එක ඔන්න ඕක. ඒ කියන්නේ අභ්‍යාසය, එක්සර්සයිස් එක. තමයි ඔය කිව්වේ. මොකද්ද? දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමීති පජානාති. ඔය ටික දැන් ඉස්සරහට එන හැම එකටම කරන්න ඕනේ. ඔය ඉස්සරහට එන හැම එකම තියෙන චුට්ට මොනවද? කෙලෙස්. ඒව නසන එක තමයි දැන් ඔය ක්‍රමවේදෙන් කරගෙන යන්නේ. දැන් ගමුකෝ. ඔන්න එකක් ගන්න. සබ්බ කාය පටිසංවේදී අසසිස්සාමීති සික්කති. සබ්බ කාය පටිසංවේදී සියලු කාය. ඉතින් සබ්බ කාය කිව්වහම ඔය පොත්වල තියෙනවා හුස්ම නැමැති කාය කියලා. දැන් ඔබම දන්නවනේ නේද සබ්බ කාය කිව්වහම මොකද්ද ඔගේ තේරුම කියලා? සබ්බ කාය කිව්වහම මොකද්ද වෙන්නේ? සියලු කාය. ඒ ඔක්කොම හුස්ම නැමැති කාය වෙන්නේ. ගලප ගන්න ඕන නිසා මොන හරි වචන ටිකක් දාලා ගලපනවා නෑ. සබ්බ කාය චක්කු කාය රූප කාය චක්කු විඥාන කායත් එක්ක එකතු වෙලා හදන සංයෝජනයක් ගැන අද අපි කතා කරලා. එහෙනම් දැන් සබ්බ කාය පටිසංවේදී ඒකේ මොකද්ද? මේ ඔය කියන කායවල ඔක්කොම එකතු කරන අර හදන සංයෝජනය විඳ ගන්න හැටි තමයි ඔය කියන්නේ. සංයෝජනයක් හදලා නේද ඒක විඳින්නේ? දැන් හොඳ වෙලාවට මේ ප්‍රශ්නෙත් ඇදිලා ආවේ. ඒ නිසා දැන් අර කියපු එක දැන් මේකට ගලපන්න ඕනේ. සංයෝජනයක් හදලා ඒක විඳින වැඩ පිළිවෙලක් තියෙනවා. ඒකයි කිව්වේ පටිසංවේදී. කැමැත්තට හැදිච්ච සංයෝජනයක් තියෙනවනේ දැන්. අන්න ඒක ගැන මේ කියන්නේ. එතකොට එහෙනම් ඔන්න දැන් කරුණු අවබෝධ කරගන්න. අසසිස්සාමිති සික්කති කිව්වේ දහම් කරුණු අවබෝධ කරගන්න ඕනවලුද? මේක වෙන හැටි. එහෙනම් චක්කු කාය රූප කාය චක්කු විඥාන කාය ඔය තුනේ එකතුවෙන් සංයෝජනයක් හැදෙනවා. ඒ හැදෙන සංයෝජනේ පටිසංවේදී. ඒ සංයෝජනේ චන්දරාගයෙන් මක් කරනවද? විඳිනවා. එහෙම ක්‍රියාකාරීත්වයක් අපි තුල වෙනවා. සෝතකාය සද්දකාය සෝත විඥානකාය ඔය තුන එකතු කරගත්තාට පස්සේ මොකද වෙන්නේ? සංයෝජනයක් හැදෙනවා. ඒ සංයෝජනය මොකද වෙන්නේ? චන්දරාගෙන් විඳිනවා. ගානකාය ගන්ධකාය ගාන විඥානකාය ඔය තුන එකතු වුණාම සංයෝජනයක් හදනවා. ඒ සංයෝජනයේ කැමැත්තෙන් විඳිනවා, චන්දරාගයෙන් විඳිනවා. පටි කිව්වේ චන්දරාගයෙන් බැඳෙනවා. එහෙනම් ඔය විදිහට හදන හදන සංයෝජනයන් විඳින ක්‍රමයක් තියෙනවා. එහෙනම් සබ්බ කාය කිව්වහම ඔය ඔක්කොමයි තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය සියලු කායන් ඔය විදිහට සංයෝජන හද හද චන්දරාගයෙන් බැඳිලා විඳින ක්‍රමවේදයක් තියෙනවා. දැන් ඔය ක්‍රමවේදයේ තියාගෙන පුළුවන් ද නිවන් දකින්න? බැහැ. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? දහම් ඇසුරු කර කර දහම් ඇසුරු කර කර ඕක හොඳට දකිනවා. දැකලා මොකද කරන්නේ? ඒක පහ කළා දාන්න. පින්වතුනි, ආනාපාන සතිය කියලා කියන්නේ තථාගත විහාරය. තථාගත විහාරය කියාද අරිය විහාරය කියාද කියලාත් කියනවා. ආර්යයන්ගේ විහරණයයි. සම්බුදු රජාණන් වහන්සේ නම බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ ආනාපාන සතිය. ආනාපාන සතිය වඩාගෙන යනකොට ඒක ඇතුලේ සතර සතිපට්ඨානය තමයි වැඩෙන්නේ. ඔය කියන්නේ කායානුපස්සනා කොටස. තව තියෙනවා වේදනානුපස්සනාවක් වැඩෙන හැටි. ඕක ඇතුලේ චිත්තානුපස්සනාව වැඩෙන හැටි, ධම්මානුපස්සනාව වැඩෙන හැටි. ආනාපාන සතිය කියන්නේ ඔය කරුණු තුන හතර විතරක් නෙමෙයි. ආනාපාන සතිය තියෙනවා අන්තිමට පටිනිස්සග්ගානුපස්සී අසසිස්සාමීති සික්කති විරාගානුපස්සී නිරෝධානුපස්සී ආදී වශයෙන් ඕක එනවා. මේ ගොඩක් තියෙනවා ආනාපාන සතිය. නමුත් ආනාපාන සතිය කියලා අද හිතාගත්තොත් එහෙනම් ඔය කායානුපස්සනා පොඩ්ඩක් ඒක නෙමෙයි ආනාපාන සතිය කියන්නේ. ආනාපාන සතිය ගොඩාක් විස්තර තියෙනවා තමයි. ප්‍රීති පරිසංවේදී අසසිස්සාමීති සික්කති, සුඛ පරිසංවේදී අසසිස්සාමීති සික්කති, ඊළඟට පස්සම්බයන් චිත්ත සංකාරං අසසිස්සාමීති සික්කති, චිත්ත සංකාර පරිසංවේදී අසසිස්සාමීති සික්කති ආදී වශයෙන් ගොඩාක් තියෙනවා. එතකොට දැන් චිත්ත සංකාර පරිසංවේදී අසසිස්සාමීති සික්කති කියන්නේ මොකද්ද වැඩෙන්නේ? මොකද්ද වැඩෙන්නේ? චිත්තානුපස්සන. එහෙනම් ඒක ඇතුලේ චිත්තානුපස්සනාව තියෙනවනේ. එහෙනම් ආනාපාන සතිය කියලා කියන්නේ හතර සතිපට්ඨානය වඩා ගන්න සතිය පිටෝනේ කියලා කිව්වොත් එහෙම මොනතරම් අපහාසයක්ද බලන්න ධර්මයට කරන්නේ නේද? මං කියන්නේ මේකයි. ඔබට ප්‍රශ්නයක් නැගෙනකොට ශක්තිය උපදව ගන්න ඒක මනාකොට විශ්ලේෂණය කරගන්න. ඒක තමයි මගේ ක්‍රමවේදය. දැන් ඔබ මට ප්‍රශ්නයක් ඉදිරිපත් කළාම මට තියෙන එකම පිළිසරණ මොකද්ද? සාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේගේ ධර්මය. න්‍යාය ධර්මය. තග්ගාල ධර්ම න්‍යාය ධර්මයට බලන්න. ගැලපෙනවද කියන බලන්න. ගැලපෙන්නේ නැත්නම් මොකද කරන්නේ? අපි බැනි බයි ඉන්නේ නැහැ කාටවත්. අපි හිමීට එතනින් අයින් වෙනවා. අයින් වෙලා අපේ ක්‍රමවේදයට යනවා. ඒක තමයි ඔබ හැමතිස්සෙම කළ යුත්තේ. ගැටෙන්න එපා. එහෙම ලියනවා ඉතින්. කරන්න දෙයක් නැහැ ඉතින්. තේරෙන මට්ටමටනේ හැම කෙනාම වැඩ කරන්නේ. දැන් මහරහතන් වහන්සේ නමක් කියන මෙතන බණ කිව්වොත් එහෙම මම ටග්ගාල විවිඳ ගන්නවා. මට උන්වහන්සේත් එක බණ කියන්න බෑ. උන්වහන්සේ මේ මම කියන නිරුක්ති වගේ නෙමෙයි. මුල් කාලේ ඔබ බණ අහලා බලන්න. මුල් කාලේ කියපු බණයි මේ බණයි අතර කොච්චර වෙනසක් තියෙනවද කියන්නේ. එයා හිතන්නේ යම් දවසක අරහත් පදවිය ලැබු දවසක් කියන බණ කොහොමද කියන. ඔබත් එහෙම තමයි. රාගදේශ මොහ ප්‍රහීණ කළාට පස්සේ නිරුක්ති නැගිලා එනවා පට ගන්න. ඒ ඔක්කොම බ්ලොක් කරනවා රාගදේශ මොහොලේ. ඒවා සියුම් වෙන්න තමයි අර විදියට කියා ගන්න පුළුවන්. පස්සේ ඕවා කියන්න පුළුවන් කිසි කතාවක් නැතුව. ඉතින් ඒකයි. දැන් එහෙනම් දැන් බලන්න ගැලපෙනවද කියන. එහෙනම් දැන් කායානුපස්සනාවේ ආනාපාන පබ්බේ කියලා කියන්නේ සතිය පිහිටෝන එකක් නෙමෙයි සතර සතිපට්ඨානය. ආනාපාන සතිය වඩද්දී මක් වෙනවද? ආනාපාන සතිය වඩද්දී සතර සතිපට්ඨානයම වැඩෙනවා. එහෙමයි බුදුහාඳුරෝ කියලා තියෙන්නේ. සතර සතිපට්ඨානයම වැඩෙද්දී සප්ත සම්බොජ්ජංගයක් දැනෙනවා. එහෙනම් ආනාපාන සතිය වඩලි වෙනකොට මක් වෙන්න ඕනේ? අරහත්ත්වයටපත් වෙනවා. විද්‍යා විමුක්ති සාක්ෂාත් වෙනවා. දසාංගේ සමන්නාගතෝ අරහති උච්චති කිය. හංග 10කින් සමන්විත උත්තම විහිමන ලෝකෙට. ආනාපාන සතිය කියන්නේ ඒසා මහා සාර දෙයක්. හැබැයි අද ඔක හිර වෙලා තියෙනවා එක තැන. මොකද්ද? ඔබ යන්නකෝ භාවනාවකට, සති භාවනාවකට යන්න. ඔබට කියනවා මොකද්ද? ආ. කර්මස්ථානියක් දෙනවා. දැන් ආනාපාන සතිය වඩන්න ඇස් වෙන්න. නහයේ හුස්ම වදිනවා. ඒක බලන්න. තාම ඒක බල බල ඉන්න. සතිය ගිහිල්ලා නැද්ද? තාම මොකද කරන්නේ? තාම මේක වදිනවද කියන බලන්න. සතිය ගිහිල්ලාදී උපාසකම්ම ආයි යන්නේ මාසෙක විතර පස්සේ. ඉතින් ආයි මොකද කරන්නේ? ආයි සතියම මේක වදිනවද කියලා බල බල ඉන්න. ආනාපාන සතිය වඩල කෙනෙක්ගෙන් අහන්න මේ සබ්බකාය පටිසංවේදී අස්සති සාවේදී සික්කති කියන්නේ මොකක්ද කියලා කියයිද බලන්න. දැන් මේ කියපු කාරණා දැන් මේ දැන් පැය දෙකක් විතර තිස්සේ ඔක විග්‍රහ කළානේ ඔය සංයෝජනේ හැදෙන්නේ. ඒකයි කිව්වේ මෝහ චරිතයට සප්‍රාය නෝවේ. ඉතින් පරම ගම්මීර දහම මේක. මම ඔබට කියන්නේ ආනාපාන සතිය රත තියන්න නැතුව. ඉන්ද්‍රිය භාවනාවට අත තියන්න මුලින්. යම් දවසක් ඔබට එයි ධර්මයේ මනාකොට දැනුමක් ආපු දවසක අන්න එදාට ඔබට පුළුවන් ආනාපාන සතිය අත තියන්න. අපිත් අත තියන්න බයයි ආනාපාන සතියට. විග්‍රහ කරන්න ඕනවා. නමුත් අත තියන්න බයයි. බුදු කෙනෙක් ලෞතරා බුද්ධ රාජ්‍යයටපත් වෙච්ච ආනාපාන සතිය. හැබැයි ආනාපාන සති ක්‍රමවේදයේ තමයි ඔබ මේ ඉන්ද්‍රිය භාවනාව වඩද්දී වැඩිලා යන්නේ. ඔබ දහම් ආස්වාස කර කර මොකද කරන්නේ? අර ආශ්‍රම පහ කළා දාන. ඒ ක්‍රමවේදයම තමයි යන්නේ. නමුත් අර ආනාපාන සතිය ටිකක් ගැඹුරුයි. ආනා දවසක මම ආනාපාන සතිය විග්‍රහ කරනවා. පැය 12කින් විතර. පැය 12ක විතර දේශනයක් කළා විග්‍රහ කළා පෙන්නන්නම් අවසානයක් යනකම් ආනාපාන සතිය අෂ්ඨ සමාපatti ලබන තැනට යනවා. ඒ තරම් පරම ගම්මීර දෙයක්. දැන් ඒකේ අවසානෙ තියෙනවා ආනාපාන සතිය තියෙනවා. තව එක කොටස. ඒකත් හරියට දැනගමු. පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. පස්සම් භයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති. මොකද්ද ඔය කියන්නේ? මේ කාය සංකාරයක් ගැන කතා වෙනවා. ඔබට ඇහුණානේ වචන? භයං කියල එකක් ගැනත් කතා වෙනවා. පස්සම් භයං. දැන් කාය දැන් මම කිව්වහම ඔබටම තේරෙයි මොකක්ද මේ වචන වලින් ගැඹෙන අර්ථය කියලා. දැන් කාය සංකාර වර්ග දෙකක් ගත්ත හැකි. එකක් රාග දේශ මොහොලින් තොර කාය සංකාර තියෙනවා. තව එකක් තියෙනවා රාග දේශ මොහ උදෙසා කරන කාය සංකාර. එහෙනම් කාය දේශ මොහ මේ රාග දේශ මොහ උදෙසා කරන යම් කාය සංකාරයක් තියෙනවා. ඒ කාය සංකාරය භවයට අය වෙනවද නැද්ද? භවයට අය වෙනවද නැද්ද? පහ අස්ස වෙනවද නැද්ද? අස්ස කිව්වේ මොකක්ද? ඇසුරු වෙනවා. මොකද්ද පහ? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඇසුරු කරගෙන භවයට අය කරන්නා වූ යම්කිසි කාය සංකාරයක් තියෙනවද? ඒ කාය සංකාරයේ සුදුසුද නැහැ. එහෙනම් ඒක දුරු කිරීම උදෙසා දහම් මෙදී කරන දැන් ලේසි දෙයක්ද ඔය කරන්න කියන්නේ? ඒකයි කිව්වේ ආනාපාන සතිය හරි ගැඹුරුයි. හුස්මකට දාලා හැමෝම කරගෙන යනවා. දැන් මම මේ කියපු දේ කරන එක ලේසි වැඩක්ද කියලා? මේ පහක් ඇසුරු කරගෙන, ඒ කියන්නේ පහකට බැඳිලා උපාදාන වෙලා භවයට අය වෙන සුළු කාය සංකාර වැඩි වීම පිළිබඳව ධර්මයේ මෙනෙහි කරනවා. ධර්මයේ මෙනෙහි කර කර බලනවා මේ ක්‍රමවේදය මොකක්ද, මේ මෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ධර්මයේ පිහිට කරගෙන ඒ ගතිය පහ කරලා දානවා. පස්ස සිස්සාමීති සික්කති. පහ කිරීමෙන් හික්මෙනවා. ඕක කරගත්තා නම් මොකද වෙන්නේ? අර භවයට ඇලිලා, නැත්නම් අර පහට ඇලිලා භවයට අය වෙන සුළු කාය සංකාර කරන වැඩපිළිවෙල නවත්තනවා. දැන් කාය අනුපස්සනාව පූර්ණයිද නැද්ද? කාය අනුපස්සනාව වඩන්නේ ඕක කරන්නේ. භවයට අය වෙන සුළු යම් කාය සංකාරයක් තියෙනවා නම් ඒක නවත්තන්නනේ කාය අනුපස්සනාව කරන්නේ. සියලු කාය සංකාර නවත්තන්නේ. සියලු කාය සංකාර නැවතුත් එහෙම රහතන් වහන්සේ ලැබෙදින්නවත් නැහැ. හුස්ම ගන්නවත් නැහැ. හුස්මත් කාය මේ කාය සංකාර කොටසක්. පහට ඇලුම් කරගෙන භවයට අය කරවන යම් කිසි කාය සංකාරයක් තියෙනවා. අන්න ඒක තමයි මෙතන දුරු කරන්නේ. දැන් ඒ උතුමට කාය අනුපස්සනාව වැඩිලි ඉවරයි. දැන් ඔය ක්‍රමවේදය කරන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ටිකක් අමාරුයි. ඉතින් කරන්න පුළුවන් කෙනෙක් ප්‍රඥාවන්තයෙක් ඉන්නව නම් කරන්න. හැබැයි ඊට ලේසි ක්‍රමයක් තියෙනවා. ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය භාවනාව වඩන්නේ උට ත්‍රිවිධ සුචරිතයේ වැඩි. ත්‍රිවිධ සුචරිතයේ වඩන්නේ උට සතර සතිපට්ඨානයේ වැඩි. සතර සතිපට්ඨානයේ වඩන්නේ උට සප්ත සම්බොජ්ජංගයන් වැඩි. සප්ත සම්බොජ්ජංගයන් වඩන්නේ උට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණයේ වේ විද්‍යා විමුක්ති සාක්ෂාත්. එහෙනම් පටන් ගන්න ලේසිම තැන තමයි ඔබ සෝතාපන් දස්සනේන පහතබ්බ වුණා නම්, ඒකත් වෙනතනි වුණා නම්. දැන් එහෙනම් ඔබ බලන්න ඕනේ වුණාද කියලා. යන්තම් හරි දැනෙනවා නම් වුණා කියලා කමක් නැහැ පටන් ගන්න. එහෙම නැත්නම් ලෝකයේ තියෙන අසාරත්වයේ තව තව මෙනෙහි කරන බලන්න. හැට පේන කනට ඇහෙන දිවට නාහයට දැනෙන වස්තු තියෙනවනේ, ඒ වෑය තියෙන අසාරත්වයේ මෙනෙහි කරලා බලන්න. ඒ තුල මේ දහම් න්‍යායටපත් වෙනවා. මෙලා මේ වෙනකොටපත් වෙන ඇද්දි සමහර අය. මට කියන්න බෑපත් වෙනාද නැද්ද කියලා. ඔබ තමයි ඒක දන්නේ. ඔබට දහම් තේරුණාද කියලා දන්නේ ඔබ. එහෙමපත් වෙලා නම් පටන් ගන්න. කොහොමද? ඔන්න මම ඔබට විස්තර කරලා දෙන්නම්. මං හිතන්නම් දැන් මේ වෙනකොට මෙතන ඉන්න කීප දෙනෙක් හරි සෝතාපන්න ඵලය සාක්ෂාත් කරලා ඇති කියලා. ඒවා හැබැයි කී කියන්න ඕනේ නෙමෙයි. මං සෝතාපන්න එහෙම කියන්න ඕනේ නැහැ. හැබැයි නොකියන්න ඕනේ ඒවත් නෙමෙයි. කියන්න ඇති හේතුව තමයි මිනිස්සු ඊට පස්සේ අපහාස කරනවා ඒවට. පිස්සු හැදිච්ච අයත් මාර්ගඵල කියනවනේ. පිස්සුවෙන් වගේ මාර්ගඵල කියනවා. ඉතින් ඒ පිස්සුවෙන් වගේ මාර්ගඵල කියන අයට කිසිම පවක් නැහැ. පිස්සු වෙන්නේ කියන්නේ ඒ අය කියන හින්දා මහ උතුමෙක් මාර්ගඵලයක් ගැන කියද්දි ඒකට කිව්වොත් එහෙම පිස්සා කියලා. දැන් මොකද? අර අමු මහ නරකාදීය. ඉතින් කොහොමත් ඉන්නේ මාර්ගඵල කියන්නේදී ඔය කියන්න ඕන එක නෙමෙයිනේ කොහොමද? ඉතින් ඔබ මාර්ගඵලයක් ලැබුණා නම් දැන් රැස් විහිදෙන්නේ මොونی නේ? ඒක නිසා ඒව එනකම් බලාපොරොත්තු වෙමින් ඉන්න එපා. එහෙනම් මහරහත් වෙලත් මේ රෝවල් වෙලා නැහැ කියලා හිතේ ඇයි? මහරහත් උනත් රැස් විහිදෙන්නේ නැහැ. ධර්ම ඥානය ලැබුණා නම් කොහොමත් මෙතන ඉන්න කිසිම කෙනෙක් අද පටන් පෘථග්ජන නාමයෙන් එම හඳුන ගන්න එපා තමන්ව. පෘථග්ජනිය මෙතන ඉන්න හේතුවක් නැහැ දැන්. ඇයි පෘථග්ජනය කියන්නේ කාටද? අසුතවා පෘථග්ජන. සද්ධර්මයේ නොකරපු හේයින් පෘථග්ජනය වෙනවා. පෘථග්ජනය කියන්නේ පොතු ජනිත කරන්න. පොතු ජනිත කරන කෙනා. පොතු ජනිකෝ. පොත්ත ජනනය කර කර ඉන්නවා මිසක් සාරය ජනනය කරන්නේ. දැන් මේ වටේ පිටේ ඉන්න හැම කෙනාම මොකද ජනනය කරන්නේ? පොත්. රස්සාවකට යනවා, හලී ටිකක් හොයා ගන්නවා, කනව බොනවා, ඉන්නවා. පොත්තක් ජනනය කරනවා මිසක්. පොත්ත කියන්නේ මොකද්ද? හෙට ආයි ගහින් මෙවට වැඩෙන එක. හරේ කියන්නේ මොකක්ද? අරටු ජනනය කරන්නේ. එහෙනම් ඔබ ආයි පෝතුජනක කියන මට්ටමෙන් එහෙම හඳුන්වන්න එපා. ඔබ සූතව ආර්ය ශ්‍රාවකෝ. ඔබ ආර්ය ශ්‍රාවකෙක්. ඔබ සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කරපු කෙනෙක්. ඒක නිසා පෘථග්ජන නාමයෙන් හඳුන්ව ගන්න එහෙම එපා තමයි. සද්ධර්මයේ ශ්‍රවණය කරන අය. හරි. දැන් බලමු එහෙනම් ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය භාවනාව සාතුන් වහන්සේගේ දේශනාව. හොඳට තේරුම් ගන්න. ඔන්න කියනවා ඇහැ සංකත. ඔන්න හොඳට අල්ලගන්න. ඇහැ සංකතයි පටිච්ච සමුප්පන්නයි. ෂය ධම්මයි වය ධම්මයි. අනාත ධම්මයි අසාර ධම්මයි අසුභ ධම්මයි. ඔන්න හිතාගන්න. දැන් ඔටික විග්‍රහ කරනවා. ඊළඟ අන්තිමට හිතාගන්නවා විරාග ධම්මයි නිරෝධ ධම්මයි. මේක විරාග කළ යුතු ධම්මයි. මේක නිරෝධ කළ යුතු ධම්මයි. ආයි ඇහැක් උදා වෙන්න නම් දෙන්න හොඳ නැහැ. ඔන්නේ නොහැගේ. ඇහැ සංකතයි. සංකතයි කියන්නේ පින්විතුනි ඇහැ කියන එක සකස් වෙච්ච දෙයක්. සංස්කෘතයි. සංස්කරණය වෙලා ඒ මොහොතේ සකස් වෙච්ච එක. ඇහැ කියලා කියන්නේ. ඇහැ සංකතයි. පටිච්ච සමුප්පන්නයි. හේතුන් ගැළපීලා බැඳීමෙන් සකස් වෙලා තියෙන. පටිච්ච සමුප්පන්නයි. කය ධම්ම. ඔය ෂය කියන්නේ සංස්කෘත වචනය. පාලියෙන් කියන්නේ කය ධම්මයි. කය කිව්වෙ මොකද්ද? ක කියලා කියනවා පහ. එහෙනම් කය කියලා කියන්නේ මොකද්ද? පහත් පැත්තට අය කරනවා. කය. පහත් පැත්තට අය කරනවා. කය ධම්ම. ඇහැට බැඳිච්ච කෙනා කොහෙටද අය වෙන්නේ? පහත් පැත්තට නේද? මොකද්ද මේ පහත් පැත්ත? රාග පැත්ත උතුම් පැත්තද පහත් පැත්තද? පහත් පැත්ත. ද්වේෂ පැත්ත, මෝහ පැත්ත, පහත් පැත්ත. එහෙනම් ඇහැට අය වෙච්ච කෙනා මොකද වෙන්නේ? පහත් පැත්තට අය වෙච්ච කෙනා වෙනවා. එහෙනම් රාග, ද්වේෂ, මෝහයන්ට අය වුණා. වය ධම්ම. මොකද්ද වය ධම්ම කියන්නේ? වය ධම්ම කියන්නේ විනාශයට අය වෙලා. වය. වය අය. වය. විනාශයට අය වුණා. එහෙනම් විනාශයට අය වෙන ධර්මතාවය. විනාශය වෙනවා කියන්නේ ඇයි? ඇහැට චන්ද්‍රාගයෙන් බැඳිච්ච කෙනා උපත නතර කරනවාද? එහෙනම් උපදින එක නතර වෙන්නක් නැත්තම් විනාශ වෙන එක නතර වීමක් තියෙනවද? නැහැ. එහෙනම් මේ ගෝරතර සංසාරي අරන් යන එකෙක් නේද මේ ඇහැ? ඔන්න හිතලා බලන්න මේ ඇහැ ගැන. හැබැයි හිතන් ඉන්නේ අනේ මගේ සාර ඇහැ. ඔබ ගියාත් මේ අනන්ත කල්පයක්. අවීතිමා නරකාදී දුක් විඳ කවුරු හින්දා? ඔය ඇහැ හින්දා. එහෙනම් ඇහැ කොහොමද පින්වතුනි සාරයි වෙන්නේ? ඔය ඇහෙන් රූප බලන්න ගිහිලා රූප බලවල ඉන්න වෙලාවේ මැරිලා ගිහිලා පෙරේතය වුණා. එහෙනම් ඇහැ කොහොමද සාර වෙන්නේ? අර ෂය පැත්තට ඇදලා දාන්නේ. බුදුහාඳුරෝ ආදිත්ත පරියාය සූත්‍රයේ කියනවා මහණෙනි. ඇහෙන් රූප බලබල ආස්වාද විඳ විඳ ඉන්න වෙලාවට උඹලා මැරුණොත් එක්ක තිරිසං යෝනියේ එක්ක ප්‍රේතනිකායේ. දැන් හිතා ගන්න තරම. එහෙනම් ඇහෙන් රූප බල බල ආස්වාද විඳිනවට වඩා හොඳයි රත් වෙච්ච යකඩ යා දෙකක් අරගෙන ඇහි අතුල්ල ගනින්න කියලා. ඉතින් ඔය බුද්ධ වචන කරන්නේ නැන්නේ කවුරු? ඒකනේ නිවන් දකින්නයි නැත්තේ. බුද්ධ වචනේ කරන්නේ. කරනවා නම් නිවන් දකින්න. හරි. එහෙනම් දැන් කියමු බලන්න. ඇහැ සාර දෙයක්ද ඇත්තට? මහා අසාරයක්. ඔන්න එහෙනම් බලන්න. එහෙනම් මේ සසර ගමනේ අනාථයෙක් කරන්නේ කවුද? ඇහැ. එහෙනම් අනාථ ධර්මයක් නෙමෙයිද? අනාථ ධර්මයක් නම් ඇසුරු කළ යුතු ධර්මයක්ද මේ? නෑ, අසාර ධම්මයි. අසාර ධම්මයි නම් භවයෙන් භවයට අරන් යන්න ඕනේ ඇහැද්ද මේ තියෙන්නේ? භවයක් භවයක් උදෙසා පවතින ඕනේ ඇහැද්ද මේ තියෙන්නේ? නෑ. එහෙනම් අසුභ ධම්මයි. එහෙනම් මේක උදා කළ යුතු දෙයක්ද? නෑ. මේක නිරෝධ ධම්මයි. මේක රාග කළ යුතු දෙයක්ද? නෑ. මේක විරාග ධම්මයි. ඔන්න විරාග ධම්මයි නිරෝධ ධම්මයි අයින් කළා. දැන් යනවා ඔය ඇහැ ගන්න කිව්වේ. දැන් යනවා රූපයට. රූපයත් සංකතයි. හදපු එක, හැදිච්ච එක, උඩින් මැටිච්ච එකක්වත් අනන්ත කල්පයක් තිස්සේ නැවතගෙන එන එකක්වත් නෙමෙයි. ඒ මොහොතේ හැදිච්ච එක. පටිච්ච සමුප්පන්නයි. හේතුන් ගැළපීලා බැඳීමෙන් සකස් වෙච්ච එකක් තියෙන්නේ. ඡය ධම්මයි. අර පහත් පැත්තට අය කළා දානවා. වය ධම්මයි. විනාශයට අය කළා දානවා. අනාත ධම්මයි. අනාත කරනවා සතර ගමන. එහෙනම් අසාර ධම්මයි. මේ මහා අසාරයක් එහෙනම් මේක. එහෙනම් අසුබ ධම්මයි. මේක කිසිම සුභයක් නැහැ. මේ භවයෙන් භවයට අරයි යන සුසු එකක් නෙමෙයි මේක. භවයක් භවයක් උදෙසා පවත්වන සුසු එකක් නෙමෙයි මේක. විරාග ධම්මයි, නිරෝධ ධම්මයි. විරාග කළා දාන්න ඕනේ, නිරෝධ කළා දාන්න ඕනේ. නිරෝධා කරගත්තේ නැත්නම් ආයි මේ රූප උදා වුණොත් එහෙන් මොකද වෙන්නේ? ආයි සතර ගමනේ අනාතෙක් වෙන්න වෙනවා. ඔන්න එහෙනම් රූපෙට දීලා තිබිච්ච තැන නැති කරන එකයි මේ කරන්නේ. දැන් ඔය ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ ඇහැ සුද්ධ කරන එකද? නෑ, ඇහැ පිළිබඳ මන සුද්ධ කරන එක. ඒකයි තේරුම් ගන්න. රූප පිළිබඳ මන සුද්ධ කරනවා. චක්කු විඤ්ඤාණ පිළිබඳ මන සුද්ධ කරනවා. මොකද මේ මනට ඕනේ වේදනා සංඥා ගන්නනේ. වේදනා සංඥා දෙන්න ඕනේ හේකුට මන කැමති. ගෙදර අයියා කෙල්ලෙක් එක්ක යාළුවාන පස්සේ අයියාට ඕනේ වෙනවා කෙල්ලව හම්බෙන්න යන්න. එතකොට ඌ මොකද කරන්නේ? මල්ලි යන්න මාත් එක්ක. මම පිටින් ඉල්ලන් කරහංගු. මම පොඩ්ඩක් කතා කරන්න. අර මල්ලි ගිහිල්ලා ගංජකාරයෝත් එක්ක ගංජ ගැහුවොත් ප්‍රශ්නයක් නෑ උට. උට මොකද වෙන්නේ? අර පොඩ්ඩක් අර ළමයාත් එක්ක කතා කරගන්න. එතන මල්ලි ගැන කිසි දෙයක් බලන්නේ නෑ. අරගෙන කරන්න ඕනේ. ඔන්න වගේ තමයි මනත්. වේදනා සංඥානේ ගන්න ඕනේ. ඒක නිසා මොකද? ඔය ඉන්න හැම එකාටම කැමති. එතන ඇහැටත් කැමති. රූපෙටත් කැමති. චක්කු විඤ්ඤාණයටත් කැමති. චක්කු සම්පස්සෙටත් කැමති. සම්පස්සජා වේදනාවටත් කැමති. එතන ඔය මොකද? ඔය ඕවෙන් ගන්න පුළුවන් මොනවද? වේදනා සංඥා නගා ගන්න පුළුවන්. වේදනා සංඥා නගා ගන්න පුළුවන් නිසා කැමති. හැමතිස්සෙම. කනටත් කැමති, ශබ්දෙටත් කැමති. සෝත විඤ්ඤාණයටත් කැමති. සෝත සම්පස්සෙටත් කැමති. සෝත සම්පස්සජා වේදනාවටත් කැමති. ඔය ඔක්කොටම කැමති. එහෙනම් මේ මන තමයි දැන් පිරිසිදු කරන්නේ. මේ මන හිතාගෙන ඉන්නවා මේවා හරි සාර දේවල් කියලා. ඇයි ඒ? වේදනා සංඥා ලබලා දෙන්නේ මේගොල්ලෝනේ. ඉතින් සාර නැද්ද? එහෙනම් දැන් අපි හිතන්න ඕනේ මොකක්ද? මේකේ තියෙන යථාර්ථය. මේ සසර ගමනට අය කළා දානවා. ඒක කියන්නේ දුක්ඛම් බයත් තේන මහා දුකකට ඇදලා දානවා. මේ භවයට අය කරන කියන මහා දුකට ඇදලා දානවා. එහෙනම් චක්කු විඤ්ඤාණය කියන්නේ මොකක්ද කියන්නේ? සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඡය ධම්මයි වය ධම්මයි. අනාත ධම්මයි අසාර ධම්මයි අසුභ ධම්මයි. ඔන්න හිතුවා. එහෙනම් විරාග කළ යුතු ධම, නිරෝධ කළ යුතු ධම. චක්කු සම්පස්සේ ගැන මොකද හිතේ? උඩින් හටගත්තද? නෑ, අර තුනේ එකතුෙන් හටගත් එකක් තියෙනවා. චක්කු සම්පස්සේ. එහෙනම් ඒකත් මොකද? සංකතයි. හැදිච්ච එකක් තියෙනවා. උඩින් වැටුනේ නෑ, හැදුණා ඒක. අනාදිමත් සංසාරෙක ඉඳලා ආවෙත් නෑ. ඒක මේ වෙලාවේ හැදුණා. පටිච්ච සමුප්පන්නයි. මේ මේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ. ඡය ධම්මයි වය ධම්මයි. ඡය ධම්මයි වය ධම්මයි. අනාත ධම්මයි. සසර ගමනේ අනාත එක්ක. ඔන්න ඔය විදිහට එකින් එක කරුණෙන් කරුණ හිතන්න. කරුණෙන් කරුණ හිතනකොට පින්විතනි අර මෙච්චර කල් මන බැඳිලා ගිය ඔය තියෙන දේවල් වලින් මන නිදහස් වෙනවා. ඕක කරන කල ඔබ භාවනාවට ගියාට පස්සේ කොහෙන් හරි සද්දයක් ආවොත් මොකද වෙන්නේ? ඨග්ගාල මන අල්ලනවා. ඇයි? සාර උදේනේ. උදාහරණයකට කිව්වොත් ඔබට ගොඩාක් උදව් කරපු යාළුවෙක් ගෙදර එනවා කියලා කියනවා. දැන් ඔබ භාවනා කර කර ඉන්නේ. ඇවිල්ලා නිමල් කියලා තට්ටුවක් දා. දැන් ඨග්ගාල ගිහිල්ලා බලන්න නැද්ද? ඇයි? මහා සාර යාළුවෙක් නියාල මෙලෝ වැඩ කර නැති කෙනෙක් එනවා. ගෙදර. ඒක අහිම නෙමෙයි, දොරට තඩි බාල ගියත් ඔබට හිතෙනවද ගිහිල්ලා බලන්න? අන්න ඒ වගේ එකක් වෙනවා. මන සාරයි කියලා හිතන් ඉන්න නිසා තමයි තිඟුතුනි එන ශබ්ද ඔක්කොම ගන්න යන්නේ. එන රූප ඔක්කොම බලන්න යන්නේ. හැබැයි මනට යම් මොහොතක දීලා තියෙනවනේ. ඔය හැදෙන මනට දීලා තියෙනවනේ. මේ වැය තියෙන අසාරත්වයේ මනාකොට අවබෝධ වෙලා නම් තියෙන්නේ. එකම මොහොතකවත් මොන සද්දයක් ආවත් ඒවට අරමුණු කරන්නේ නැහැ. එනම් මේක කරන්න නැතුව සප්ත සම්බොජ්ජංගයන් වඩන්න බෑ. මොකද සප්ත සම්බොජ්ජංගයන් වඩනකොට පින්වතුනි හරි සූක්ෂම මානසිකත්වයක් තියෙන්නේ වෙලා. ඒ සූක්ෂම මානසිකත්වය කරන්න බෑ. අර සද්දබද්ද වලට හරි සුවඳක් ආවොත් හරි ඒවට හිත යනවා. භාවනා කර කර ඉන්නවා බොජ්ජංග ධර්මයන් භාවනා කරනකොට ඔන්න එනවා හොඳ සුවඳක්. ආපු ගමන් මොකද වෙන්නේ? බොජ්ජංග කැලි. එක පාට එනවා අර මන අරකට ටක් ගාලා ඝට්ටනේ වෙනවා ගිහිල්ලා. හැබැයි ඉන්ද්‍රිය භාවනා මනාකොට වල්ලා ඉන්ද්‍රිය සංවරයෙන් හිටියනම් සුවඳක් නෙමෙයි කොච්චර මොනව ආවා ඒවට ඇලෙන්න යන්නේ නැහැ. ඒකයි කියන්නේ මේ සාසනික ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට යන්න. ඒ ක්‍රමවේදයට ගියොත් ඒ කාන්තේම මේක කරන්න පුළුවන්. අද ඉඳලා වඩන්න පටන් ගන්න ඉන්ද්‍රිය භාවනාව ඔබට භාවනා කරන්න ඕන. ඕකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. ඔය ඉන්ද්‍රිය සංවර කරන්න. එතකොට සංවරේන පහතබ්බ කියන. ඉන්ද්‍රිය සංවරයෙන් පහ කරගත යුතු යම් කිසි පහ කිරීමක් ආශ්‍රවයක් තියෙනවා නම් ආන් ඒ ආශ්‍රව ටික මේ වෙලාවේ පහ වෙලා යනවා. එහෙනම් අතනින් පටන් ගත්තාම මේක තමයි ඊළඟට කරන්න තියෙන භාවනාව. පුළුවන් නම් ඒ භාවනාව කරන්න. ඒ භාවනාව කරගෙන යනකොට ඔය තියෙන ආශ්‍රව ගැලවි ගැලවියයි. හැබැයි මේක් ෂුවර් කරගන්න ඕන එකක් තියෙනවා. ඔබ සෝතාපන්නද කියන එක. නැත්තම් ටිකක් අපරාධ වෙයි කාලේ. මොකද වැඩෙන්නේ නැතුව යනවා මේක. මොකද මේක තේරුම් ගන්න බැරි නිසා. හැබැයි මෙහෙමත් එකක් කළා බලන්න. මේ භාවනාව හොඳට වඩන්න. ඒ වඩනකොට තම මේ දැන් වඩලා ඔබ සමාජයට යනවා. ඒ සමාජයට යනකොට දැන් බලන්න රූප ගැන ඔබ දරන මතය මොකද? එතකොට ඔබට දැනෙන ඔබට මේ භාවනාව වැඩෙනවද නැද්ද කියලා. දැන් රූපය අසාරයි කියලා. මේ ෂය ධම්මයි වය ධම්මයි කියලා gedara ඉඳලානේ වඩන්නේ. gedara ඉඳලා වඩලා පැයක් දෙකක් වඩලා ඉවර වෙලා එළියට බහැල යන වෙලාවට බලන්න. මනර රූප අරමුණු වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. ඉස්සරම වගේ අරමුණු වෙනවන ඒ කියන්නේ තාම භාවනාව වැඩිලා නැහැ. එහෙනම් තව වඩන්න. එහෙම try කරලා බලන්න දැන් කාලයක් වඩනකොට ඒකත් හරියන්නේ නැත්නම් ඒ කියන්නේ මොකද්ද? සෝතාපන්න වීම සඳහා තව කරුණු කාරණා ටිකක් දැනගන්න තියෙනවා. තව ටික විග්‍රහ කරන්න ප්‍රශ්නේ දැන් අපිට දැන් අපි ආස්වාදී ආදීනව තියෙනවා සතර දුක ගැන කියනවා දැන් අපි ජොක් කරන්නේ මේ අර එකත් තිබුණා අර කට්ට කියන එක කියනවා අපි හිතා උදේ ඒ ඒ ඒක අපිට මේ තියෙන ආදීනව ගොන්න ඊ ආදීනව ගොන්නට අමතර දැන් අපිට ඒ ඒ තිබ්බද ආස්වාදී විදිහ මොහොත කියනවා ඒ ආස්වාදී විදිහ මොහොතකින් තමයි දැන් අපි මේකට පටිච්චේලා හරි ඇරිලා හරි මේ විදිහ මොහොත අපිට කියන්න බෑ ඒක සැපයි කියලා බුද්ධ දේශනා සඳහන් වෙනවා සියලු සංකාර දුක්ඛ ඇති මේ ඒ සංකාරය දුක්ක් එතකොට ඒ වගේම සඳහන් වෙනවා මම සැපයක් තමයි පණවන්නේ නෑ ඒක මේ විදිහ මොහොත කොහොමද දුකක් වශයෙන් දැක්කේ ඔය විදිහ මොහොත මොකද්ද ඔය කියන ආස්වාදයක් කියන එක කොහෙද හැදෙන්නේ කොහෙද ආස්වාදයේ තියෙන්නේ වස්තුව ආස් දැන් අපි දැන් කතා මේ මේ ටික කාලෙක ඉඳලා ඉඳලා කතා කරේ ඒකනේ ආස්වාදයේ කොහෙද හැදෙන්නේ වස්තුවේ ඉස්සරහද පස්සේද පැත්තේද දකුණු පැත්තේද වම් පැත්තේද එහෙනම් වස්තුවේ කොහෙවත් නැහැ එහෙනම් ආස්වාදයේ ඇහි එහෙම තියෙනවද? ඒත් නෑ. එහෙනම් ඇහැට රූපයක් පේන වෙලාවෙත් ආස්වාදයක් ජනනය වෙනවා. මොකේද ඔය ආස්වාදයේ ජනනය වෙන්නේ? ඔය ආස්වාදයේ විඳින්නේ කොතනද? ඔය වේදනාව විඳින්නේ කොතනද? අන්න ඒක මුලින් බලන්න, කොහේද මේ ආස්වාදය කියන එක හටගන්නේ කියලා. ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණයයි හටගන්න තැන හටගන්නවා කියන්නේ සංයෝජනය. ඒක ගති සම්පත්තියක් අනුව තමයි කැරකිලා ඇවිල්ලා අර සංයෝජනේ හදන්නේ, හිතේ තියෙන ගතියට අනුව. ඔය ගතිය පිරිසුදු වෙනවා පිංගුදනි, මේ ධර්මයේ කතා ධර්මයේ අවශෝෂණය කරගෙන කරගෙන යනකොට ඔය ගතිය පිරිසුදු වෙනවා හිතේ. ඒ ගතිය පිරිසුදු වෙන්න තමයි මක් වෙන්නේ, අර සංයෝජනේ හදන ප්‍රමාණය එන්න එන්න අඩු වෙන්නේ. අධික රාග ගතියෙන් ඉන්න කෙනෙක් ඉන්නවනේ, අධික කාම ගතියෙන් එහෙම ඉන්න කෙනෙක් ඉන්නවනම් අර රූපේ දැක ගම මොකද වෙන්නේ? විශාල සංයෝජනයක් හැදෙනවා. ආන්ගේ සංයෝජනය ඊට පස්සේ විඳිනවා. ඔන්න ඕක තමයි ඔය ආස්වාදය කියන විඳින්නේ. එහෙනම් ආස්වාදය කියන කියන්නේ මන විසින් හදාගත්ත ක්‍රමවේදයක් නැවත විඳින එකක් නේ. ඒ හැරෙන්න වෙන ආස්වාදයක් කොහෙද තියෙන්නේ ලෝකේ? ඒකයි සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ මේ ආස්වාද කියලා එකක් තියෙනව, නැතුව නෙවෙයි. හැබැයි ඒ ආස්වාදය මෙන්න මේ ආකාරයේ ආස්වාද. සබ්දේ ආස්වාද නෑ, කනෙත් ආස්වාද නෑ. හැබැයි අපි හදාගන්න එක ඇතුළේ තියෙන ආස්වාද. ඒ හැදෙන්නේ ඇයි? අර පවතින මනේ තියෙන ගති ස්වභාවය. සබ්බ පඩේ සබ්බ සංඛාර ගත්තොත් ඕක පටන් ගන්න කොතනින්ද? සබ්බේ සංඛාරා අනිච්ඡාති. අන්න ඒක මතක් කරගන්න තමයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනත්තාති. ඔය කරුණු තුනම ගන්නකො. එතකොට ඕක පැහැදිලි කරගත්තා. සබ්බේ සංඛාරා අනිච්ඡාති. එතකොට සියලු සංඛාරයෝ අනිච්චයි. ඇයි අනිච්ච? හේතුන්ගෙන් හැදිලා තියෙන්නේ. හේතුන්ගෙන් හැදිච්ච දෙයක් නේද ඔය සංයෝජනය. දැන් ඕක පුළුවන් තමන් වශයෙන් එහෙම පවත්වන්න. ආස්වාද. එතකොට ඔය ආස්වාදයට ඇලීම මොකක්ද? ඔය ආස්වාදයට ඇලුනහම මොකද වෙන්නේ? දැන් සංයෝජනයක් හදාගන්නවනේ. දැන් ඔය මෙතුමා කියන්නේ ඒ සංයෝජනයත් මොකක් කියලාද? සංකතයක් කියලා. එහෙනම් දැන් මේ හදපු සංයෝජනය සංකතයක්, සංඛාරයක්. එතකොට මේ සංයෝජනේ හදන්න ගත්ත සංඛාර. හැබැයි දැන් මෙතන මෙන්න මෙහෙම එකක් තියෙනවා පනෝගන්න. ඔතන ඔය අර පසුව කියපු වචනවල පොඩි වෙනසක් තියෙනවා, වෙනස් කරගන්න ඕනේ. සංකත කියන්නේ එකක්, සංඛාර කියන්නේ තව එකක්. එතකොට සාස්ත්‍රුන් වහන්සේ කිව්වේ සබ්බේ සංඛාරා අනිච්ඡාති. සබ්බේ සංඛාරා දුක්ඛාති. සබ්බේ ධම්මා අනත්තාති. ඇයි මට ඕකට ඉස්සෙල්ලා කියන්නේ ඇයි සබ්බේ ධම්මා අනත්තාති කියන්නේ? ඇයි ධම්ම මේ ඇයි සබ්බේ සංඛාරා අනත්තාති කියන්නේ නැත්තේ? සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති. ඇයි සබ්බේ සංඛාරා අනත්තාති කියන්නේ නැත්තේ? සංඛාරයක් හැදෙන්නේ කොහොමද? ධම්මයක් බැහැ. සංඛාරයක් හැදෙන්නේ මොකක් හරි ධම්මයක් බැස්සට පස්සේ. එහෙනම් සංඛාර කියන්නේ අනිච්චයි. ඇයි? හේතුන්ගෙන් හටගත් එකක් සංඛාරයක් කියලා කියන්නේ. හැබැයි මේ හැදෙන සංයෝජනය කියන්නේ සංඛාරයක් නෙමෙයි. ඒක මොකද්ද? සංකතයක්. සංකතයක් කියන්නේ හේතුන්ගෙන් හටගත් දෙයක්. සංකතයක්. සංඛාරයක් කියලා කියන්නේ මොකක්ද? විඥානයක් ගොඩනැගීම සඳහා කරුණ එකතු කිරීමක් තමයි සංකතයක් සංකාරයක් කියලා කියන්නේ. එහෙනම් සබ්බේ සංකාරා අනිච්චාති, මේ සියලු සංකාරයෝ මොනවද? අනිච්චයි. හේතුන්ගෙන් හටගන්නවා මිස අපි වශයෙන් එහෙම තියන්න පුළුවන් ඒවා නෙමෙයි. ඔන්න අනිච්චාති. ඊට පස්සේ කියනවා සබ්බේ සංකාරා දුක්ඛාති. ඒක නිසා මොකද වෙන්නේ? යද නිච්චං තන් දුක්ඛං. යමක් අනිච්චයි නම් ඒක දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි. මොකද ඒකට ඇලුනොත් එහෙම ඒක අපි වශයෙන් තියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක නිසා දුක්ඛ ස්වභාවයට තියෙනවා. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ දැන් සැප දැන් සැපයක් يعني සැප වේදනාවක් තියෙන තැන දුකක් කියලාද කියන්නේ? ආස්වාදේ නේ, ආස්වාදේ සැප වේදනාවක් විදිහට තනදු ඒ කියන්නේ. ආස්වාදේ විදිහට මොකද? අනිත් කොහොමද දුකයි කියලා තේරුම් ගන්න. ඒගෙන ඔබතුමා කියන්නේ නැන් මං අහන්නේ දැන් සබ්බ සංඛාර කියන එක ඔතනට ගත්තේ කොහොමද කියලා. ක්‍රියාවක් ඔක්කොම ආස්වාදයෙන් ක්‍රියාවක් නෙමෙයි කොහොමද කියලා. සංඛාරය කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. මේ අර එන්ටි කිකක් නෙමෙයි ක්‍රියාවක් නෙමෙයි. සියලු ක්‍රියාවක් කියන්නේ ආස්වාද විදිහේ වැඩ පිළිවෙලින් එහෙම විදියක් කියන්න මම ඊට පස්සේ ඒක එක්ස්ප්ලেইন කරන්න. පාතිය කියන්නේ ඔව් ඔව් හරි දැන් මම ඒක හරි මම අහන්නේ අර සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා නෑ ඒක දුක්ඛාති කියලා පනවන්නේ නෑ නෑ ඒක නම අහන්නේ දැන් ඒ ආස්වාදයේ විඳින මොහොත දුකක් කියලා නෙවතු මම මගෙන් අහන්නේ මට ඒකයි ඒ ගැන මම දැන් අහන්නේ ඔතන ඔය ඔය ඔය විග්‍රහය අපි කළා තියෙනවා ඔය සැප කියන ලෝකේ සැපයක් කියලා තියෙන තැනක් තියෙනවා නම් තියෙන්නේ මෙන්න මේකයි කියලා. ඔබට මතකද මම කතා කළා තියෙනවා සැපයක් ලබන්න හොඳ ටොක්කක් ගන්න දාත්තෙන් කියලා. නේද මතකද? අර තාත්තගෙන් හොඳ ටොක්කක් කෑවට පස්සේ මොකද වෙන්නේ? අම්මා ඕකේ තෙල් ටිකක් ගානවා. ඔය තෙල් ටිකක් ගාන වෙලාවේ හරි සැපයි. ඇයි ඒ? යම් තැනක සැපයක් කියලා කියන්නේ. දැන් මට මම මේ මේකට මේ උත්තරේ හොයන්න ගියාර අර මේ ටිකක් අර ගැඹුරු පැත්තකින් ආව නිසා මොකද්ද එතුමා කියන්න උත්සාහ කළේ කියලා. මොකද අපිට තියෙනවනේ කරුණු දැනගන්න. ඒක නිසා දැන් ඔය ආස්වාදයේ කියන එක ලෝකේ හටගන්න හැටි නම් අපි කතා කරලා තියෙනවා. අර මං කියන අර ආස්වාදයේ කියන තැන සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා අර අන්න එතන පනවන්න ගියාම පොඩ්ඩක් තව අපි ගැඹුරට හිතමු මේකද. ඔව්. හරි. එතකොට දැන් බලන්න අර දැන් මෙතුමා කියන්නේ අර දැන් ටොක්කක් කෑවට පස්සේ ඒ වේදනාවෙන් නිදහස් වෙන මොහොතක් තියෙනවා නම් අන්න ඒක තමයි සැප. දැන් මෙතන දැන් සැපයක් එනව නේද මේක දාපු ගම. මේ සැපය දැන් මොකක් බවට පරිවර්තනය වෙගෙන යන්නේ දැන්. දැන් දුකක් බවට පරිවර්තනය වෙගෙන යන්නේ අයියේ. දැන් අර දාඩිය පොඩ්ඩක් දාගෙන එනකොට ඔන්න එකපාරට මේක වැඩ කරනවා. දැන් මේව හදලා තියෙන්නේ ගාන්ට හැමම තමයි. ගාන්ට අර දුකින් පොඩ්ඩක් දුර වෙලා යන ආයතරයක් අර ආයතරයක් අර දාඩිය දාගෙන එනකොට එක පාට මේක වැඩ කරනවා. එතකොට මොකද වෙන්නේ? හරි. හරිම සැපක්. හැබැයි මේක දිගටම දාලා තිබ්බොත් එහෙම. මහා දුකක් ඊට පස්සේ නහයෙන් මේ හොටු ගලන්න පටන් ගනී, හීතල දැන් ඇලිලා වෙවුලන්න ගනී, ඔන්න ඔය ආකාරයට වෙනවා. එහෙමනම් මේ ලෝකේ ආස්වාදයක් කියලා කියන්නේ මොකද්ද? යම් තැනක දුකින් නිදහස් වීමක් තියෙනවා. ආන් ඒ දුකින් නිදහස් වීමට කියනවා මොකද්ද? සැපයක් කියලා. සැපයක් කියන්නේ ඔන්න ඕකට. වෙන කිසිම සැපයක් මේ ලෝකේ නැහැ. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ ඒක හරියට හරි. ඒකයි සාස්ත්‍රුන් වහන්සේ දේශනා කළේ මේ විඳින්නාට දුක පනවමි. විඳිනෙම් දුක් විඳින්නවා. විඳින්නාට සැපයක් කියලා විඳින්න නම් ඊට කලින් මොකක් විඳින්න ඕනේද? ලොකු දුකක් ඇවිදින්න ඒකෙන් නිදහස් වෙන්න ඕනේ. අන්න එතකොට සැපේ කියන එක හට ගන්නවා. තමන් හිතෙනවා සැපයක් කියලා හට ගන්නවා කියලා. නමුත් ඒ දැන් අර කියලාද මම තද ඔලුව කැක්කුමක් තියෙන වෙලාව. ඔබට තද ඔලුව කැක්කුමක් තියෙනවා. ඔය ඔලුව කැක්කුම තියෙන වෙලාවට මොකද කරන්නේ? දැන් ඉන්න බෑ රිදෙන ඔලුව. ඊට පස්සේ ඔන්න ෆෙනඩෝල් එකක් බීවට පස්සේ යන්තම් මොකද වෙන්නේ? යන්තම් ඔලුව සනීපේ. දැන් කියනවා මොකක්ද? අම්මෝ නිවන් දැක්කා වගේ. දැන් කියනවා අම්මෝ නිවන් දැක්කා වගේ. දැන් පුදුම සැපයක් දැනිලා ඔලුවට. ඉතින් දැන් ඔලුව කැක්කුමද? නැහනේ. ඉතින් දැනුත් ඒක තියෙනවා. ඔන්න ඕක තමයි මේ ලෝකේ ආස්වාදය. ඉතින් ඔය ආස්වාදයට රැවටෙන්න ගියොත් මොකද වෙන්නේ? අර තව එකක් කියලාදී අම්මා බඩු මල්ලක් අරන් එනකොට. එහෙනම් අම්මට කියන් දෙන්න මොකද? අම්මේ. ඔය සැපේ දායි ඕනේ. එහෙනම් ආයෝක අරන් ගිහිල්ලා ආයි අරන් එන්නකො. අරන් ඇල විවිධ කියන්නේ අන්න එතකොට ආයි අම්මට සැපයි. ඒ හැරෙන්න සැපයක් කියලා එකක් හොයාගන්න බෑ. හැම මොහොතකම ඕක හැබැයි මේ සංඛාරයකට ගන්න පුළුවන් විදිහක් අපි ගමු කොහොමද? ඒ ක්‍රමයේ තමයි දැන් ඔව් දැන් ඕක ගන්න ක්‍රමයට ගන්න පුළුවන් මෙහෙම දැන් යම් කිසි ආස්වාදයක් ගන්න නම් හැමතිස්සෙම මොකක් වෙන්න ඕනේ හැමතිස්සෙම අනිත් පැත්තෙන් දුකකට වාජනය වෙනවා එතකොට දැන් බලන්න දැන් හැම ක්‍රමවේදයක්ම දුකකට වාජනය වෙනවනේ ඒ දුකකට වාජනය වෙවි යන නිසා මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදයක් හැටියට මක් කරනවාද? පිරිස සංකාර කරනවා. දැන් අපිට මහා දුකක් තියෙනවානේ. මේ හිත පරම් ඇහෙද ಜಾති හැදිලා ಜಾතියෙන් මක් වෙනවා. ජරා මරණයට යනවා. මේ ජරා මරණයට යම දරා ගන්න බැහැනේ. ඒ ජරා මරණයට යම දරා ගන්න බැරි වෙච්ච ගමන් මොකද කරන්නේ අනිත් පැත්තෙන් ආයි? ආයි සංකාරයක් හදලා ඔන්න හදා ගන්නවා ආස්වාදය. හර සංකාර දුක්යෙන් පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා එකක් හදාගත්තද? දැන් හදලා දුන්න එක දැන් මොකද කරන්නේ? ආයිත් හරයක් දැන් ඔන්න විපරිණාමයේ යනවා. එහෙනම් දැන් මොන සංකතයක් හැදුවත් මොන සංකාරයක් වැඩුවත් මොකක්ද අන්තිම උරුම? ඔන්න ඔය කියන දුක්ඛය. එහෙනම් සංකාර දුක්ඛයක් වඩ වඩ ඔබ හදාගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? දුක් අර එතන හදාගෙන තියෙන අන්තිම දුකක්නේ. ආස්වාදයක් කියලා හදාගෙන තියෙන අන්තිම මොකද්ද? ආයි දුක. එහෙනම් අන්නේ දුක දැන් දුක්ඛ දුක්ඛයට පත් වෙනවා. අර හදාගත්ත දුක ඇතුලේ දුක හට ගන්න පටන් ගන්නවා. ඒ හටගෙන ඉවර වෙලා ආයි ජරා මරණයට එනකොට ආයි අනිත් පැත්තෙන් ආයි දුකයි. එහෙනම් ඔය මොන කියන්නේ ආස්වාදයක් ගොඩනගන්නත් දුකක් වින්දා. ඒ ගොඩනගපු ආස්වාදයේ එලෙස පවත්වාගෙන යන්නත් දුකක් වින්දා. එතකොට ආස්වාදයක් ගොඩනැගුවා කියලා කියන්නේ ස්කන්ධ පහට යාවීමක් උනානේ. ඒකනේ අර සාස්ත්‍රුන් වහන්සේ කියන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. එතකොට ඔය අපි ඔය ස්කන්ධ උපාදාන කරගෙන ආස්වාද ගොඩනගා ගත්තට පස්සේ ඒව පවත්වාගෙන යන්නත් මක් කරන්න ඕනේ? අන්ත දුකක් විඳින්න ඕනේ. ඒව පවත්වාගෙන යන්න. ඒකේ මේ විදිහට තියාගන්න. දැන් ලස්සන්ට මූණ එහෙම මේව කරගෙන මූණ පොඩ්ඩක් මේ කඩපතෙන් බලා ගත්තට පස්සේ දැන් හිතනවා මොකද්ද? දැන් බොහොම හොඳ ආස්වාදයකටපත් වෙලා ඉන්නේ. ඇයි? අර තිවිච්ච ගතිය දැන් දුර වෙලා කියන්නේ. දැන් ඔක හදාගත්තා වගේද ඔක පවත්වාගෙන යන්න ගියා? එතකොට දැන් ඒ ආස්වාද ගොඩනැගීම තුළ හැමතිස්සෙම සිද්ධ වෙන එකක් තමයි ওই දුක් තුන ගොඩනැගෙන්නේ. ආස්වාදයක් කියලා අන්තිමට ගොඩනගලා තියෙන්නේ තව දුකක් තමයි යන්නේ. මේ දුක ආපහු සැරයක් පල්ලෙහාට ගියා, ආපහු සැරයක් උඩින් අරන් දීලා, ඕක පල්ලෙහාට එනකොට ආයි දුකයි, ආයි පල්ලෙහාට වෙනසිලා එනකොට ආයි දුකයි, ආයි උඩින් අරගත්තා. ඉතින් ඔය ක්‍රමෙදි මම ඔබට මතක ඇති දේශනාවක තියෙනවා වැසිකිලි වලක මේ වැසිකිලි පෝච්චියක බෝලයක් නඳවන කතාව. දැන් ඔය බෝලේ කොච්චර වැසිකිලි උඩින් මේ අර පෝච්චියේ උඩින් තිබ්බත් වැඩක් නැහැනේ. සරස් ගල් ආයි පල්ලෙහාටම තමයි යන්නේ. එහෙනම් කොච්චර දුකින් නිදහස් කරවන්න හැදුවත් අර මහා සංකාරයක් කළා උස්සලි විරේලා අතනින් තියන්න හැදුවත් මොකද වෙන්නේ? තීබ්බ ගමන් ආපහු සැරය ඩොග් ගල් අර වල ඇතුලේ. එහෙනම් ඉතින් ආයි දුකින් නිදහස් වීම කොහෙන්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි අන්න ඒක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. අන්න එතන ඒ කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය වැටහෙන කෙනෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනාට මේ ආස්වාදයේ ඇතුලේ තියෙන දුකත් අවබෝධ වෙන්න ඕනේ. දැන් මෙතුමා කිව්වා වගේ ආස්වාදයෙන් ගන්න පුළුවන් දේ තමයි ආස්වාදයක් කියන්නේ හැතරම දුකකින් නිදහස් වීම. ඒකනේ ක්‍රමවේද. ඒකනේ ආස්වාදයක් කියන්නේ. වෙන මොකුත් ආස්වාදයක් ලෝකේ හැදෙන්නේ හේතුවක් නෑ. ආස්වාදයක් කියන්නේ හැමදෙස්සෙම දුකකින් නිදහස් වීම. අර වැසිකිලිට යන කතාව ගත්තා නම් වැසිකිලිට ගිහිල්ලා ඒ ඉඳගත්තට පස්සේ අර යම් දුකක් තිබුණා ඒ දුක යන්තම් යම් ප්‍රමාණයකට දුනී කරගත්තා. දැන් ඉතින් බොහොම හතුටින් ඉන්නවා. ලොකු 1000ක් බඩගින්නක් තිබුණා. ඒකට කැම ටිකක් වෙන්නට පස්සේ දැන් ආස්වාදයි. එද ඒ ආකාරයට හැබැයි දුක්ඛාරය සත්‍ය තේරුම් ගත්තා නම් ඔන්න ඔතනදී ඔය ආස්වාදයේ කොච්චර දුක්සහගතද කියන එක වැටහිලා එනවා. ඉතින් දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්නකම් අර කිව්වසේ මේක නවත්තන්නේ නැහැ ඉතින්. මේක අර අර ළමයට කරනවා, අරකට කරනවා, මේක කරනවා, කොහෙන් හරි බල බල මොනවා හරි කර කර අන්තිමට කරන්න යන්නේ ඔය වැඩ පිළිවෙල තමයි. තරිසරන්නේ ඔව්. ඒ එතකොට ඒ ආස්වාදයේ විඳින්නේ හදාගත්ත සංයෝජනයකින්. ඒක නෙවෙයි එතන දැන් අර සංයෝජනයක් හදාගත්තට පස්සේ ඒ සංයෝජනේ හොගාලා අතනින් විඳිනවා. ඒ විඳිනකොට හිතනවා දැන් මම මේ මහා සැපයක් නෝයි මේ විඳින්නේ කියලා. ඒක අර කාම මඩ ගොරුවේ එරෙනවා කියන්නේ ඔන්න ඔකට. මෙතන කාම සංයෝජනයක් හදාගත්තට පස්සේ ඒකේ ඔළුව ගහගෙන ඉන්නවා මිස අන්තිමට තේරෙන්නේ නැහැ මොකද්ද මෙතන වෙන්නේ කියලා. නෑ. සැපයක් කියල දෙයක් පණවන්න දෙයක් නෑ. සැපයයි නමින් අර දුකින් නිදහස් වෙන මොහොතේ යම් සැපයක් විඳිනවා. ඒක වේදනා චෛතසිකයෙන් විඳිනවා මිස අර ප්‍රඥා චෛතසිකයෙන් නම් සැපයක් කියලා පණවන්න කිසිම එකක් නෑ. මොකද බුදුහාමුදුරුව සැප දුක් වේද උපේක්ෂා කියලා තුනක් පණවල තියෙනවනේ. ඒ විඳින අයට විඳින්නාට දුක පණවමි කියලා දේශනා කළා තියෙන්නේ. ඒ විඳින අයට. නමුත් දුක්ඛ ආර්ය සත්‍යයෙන් ගත්තොත් එහෙම අර කිව්වා වගේ එක ගොම පිඬකම මේ එක බින්දු මාත්‍රකම සැපයක් මේ ලෝකේ හොයාගන්න නෑ. හරි. ඔව්. මේ මෙහෙමයි පංචකාමයේ කිව්වට දැන් අනාගාමී උතුමට නැති වෙලා තියෙන්නේ කාම රාග. කාම රාග කියලා කියන්නේ කාමය අග්‍ර කරගෙන සැරිසරන ක්‍රමවේදේ නැති වෙලා තියෙනවා. හැබැයි ඇහෙන් රූපයක් බලල ඒ රූපේ විඳින ස්වභාවය තාම නැති වෙලා නැහැ උන්වහන්සේ ඒ අනාගාමී උත්තමයාගේ. දැන් උදාහරණයක් කිව්වොත් අනාගාමී උතුමෙක් බුදුහාමුදුරන්ගේ රූපේ දිහා බලාගෙන ඉන්නවා. අනාගාමී උතුමෙක් ධර්මය අහන්න හරි කැමතියි. එහෙනම් දැන් ඇහත් පාවිච්චි කරනවා කනත් පාවිච්චි කරනවා. හැබැයි අර ඒතන අර වැදගත් වචන තමයි අභිසංකාර කියන්නේ. නමුත් ඒ අභිසංකාරයේදී ඔය අභිසංකාරයට සුද්ධාවාසෙත් අයිති. අන්න ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අභිසංකාර නොවෙන්නේ මොකක් විතරද? නිවන විතරයි. එහෙනම් අභිසංකාර කියන ගණයට වැටුනොත් එහෙම ඔක සුද්ධාවාසෙටත් අයිති. එහෙනම් අභිසංකාරයත් තමයි ඒත් වැඩින්නේ. හැබැයි අර කාමයේ සැරිසරාගෙන ස්පර්ශ කාමයේ විශේෂයෙන් අර දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කොටස් හතරක් තියෙනවනේ. ඔන්න ඕකේ අර දිට්ඨ සුත කියන කෑරල හැර අර මුත කියන කොටසක් තියෙනවනේ ස්පර්ශකාමයේ වැඩි හරිය. ආන්නේ කාමයේ තුලට සංකාර වැඩෙන්නෙම නැහැ. නමුත් අර දෙක තුල අර රූප කොටසට විතර අවි සංකාර වැඩෙනවා එයාට. ඒක නිසා තමයි සුද්ධාවාසික කියලා නතර වෙන්නේ. මොකද සුද්ධාවාසික කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයක්. එතන රූපේ අරමුණු කරගත්ත තැනක් එතන තියෙනවා. එතන අර ශබ්ද රූපයට හිත තියාගෙන ඉන්නවා. බුදුහාමුදුරන්ගේ ශබ්ද රූපයට. ඒ ශබ්දයට හිත තියාගෙන ඉන්නවා. හරි ආසයි අහගෙන ඉන්නවා. බණ කියනවා අහගෙන ඉන්න හරි ආසයි. නැත්තම් ධර්මයේ කවුරු හරි කතා කරනවා ඒක අහගෙන ඉන්න හරි ආසයි. අන්න ඒ ආකාරයට අනාගාමී උත්තමයන්ගේ සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් අද නමාර කරමු නේද? ෆ්ලයිට් එක මිසුනොත් එහෙම යන්න වෙන්නේ නැහැ. එකපාරක් එහෙම වුණා. ඉතාලිය වල දේශනාව කරන්න ගිහිල්ලා දේශනාව කරලා එයාපෝට් එකට යනකොට යන්න දුන්නේ. අන්තිමට එවලෙම ෆ්ලයිට් බුක් කළා. ඇයි ඊළ ඉතාලිය වල රෝම් වල ඉඳලා මිලාන් වලට යන්න ෆ්ලයිට් එක යන්න හිටි මිලාන් වල එහෙම ලොකු දේශනාවක් ලෑස්ති කළා. ඉතින් රෝම් වල ඉඳලා යනකොට යන්න දුන්නේ. ඊට පස්සේ එවලෙම ආයි ෆ්ලයිට් එකක් බුක් කළා. පැයක් විතර පරක් වෙලා යන්න උනා. ඉතින් ඒකයි. ඉතින් බොහොම හොඳයි. ධර්මයේ හැසිරෙන්න පුළුවන් තරම් ධර්මදර පිරිස් ධර්මය අවබෝධ කරගත්ත පිරිස් ඔබට මගේ අවසාන වචනේ තමයි මෙන්න මේක. තරුණ ජීවිතයේ නිස්කාරණේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔබට දහම් තේරෙනවා. විවාහ ජීවිතයකට පත් වෙලා ළමයි හදාගෙන ජීවත් වෙනවා කියන එක බල්ලෝ බලල්ලුත් කරනවා. ශ්‍රේෂ්ඨ මිනිස්සු ඔතන නවතින්න හොඳ නැහැ. සමහර ළමයින්ට මම පන්තිවල කියනවා කසාද බඳින්න එපා. උඹ මේ ලෝකෙට ඇවිල්ලා තියෙන ලොකු සේවයක් කරන්න. උඹ ඒක කරපන්. උඹ මහා දාර්ශනිකයෙක් වෙන්න. මහා බුද්ධියක් තියෙන ළමයි ඉන්න. කසාද බඳින එක ඕනේ හේකට කරන්න පුළුවන්. බැරිද? ඔය බල්ල බලල්ලුත් එන්නේ වැලිය දැකම බල්ල යනවා පස්සේ. කසාද මේ නූල් ගැට ගන්න නෑ තමයි. නමුත් ළමයෙක් හිම හදාගෙන ඉන්නේ යගේට ගිහින්. නමුත් ඉංග්‍රසනි මේ තරුණ පිරිසට මම විශේෂ ආරාධනයක් කරන්නේ. ධර්මය අවබෝධ කරගන්න. ඔබ වෙනුවෙන් අපි ඉන්නවා. ආරාම ඉදි වෙනවා. ඔබට අවශ්‍ය ධර්ම කාරණා කියනවා. ත්‍රිපිටකේ ධර්ම කාරණා තියෙනවා. ත්‍රිපිටකයේ තියෙනවා එතන පරිද්දෙන් ත්‍රිපිටක 10කට වැඩි ප්‍රමාණයක් එතන පරිත්‍යාග කරන්න පිළිස බලාගෙන ඉන්නවා. එන නිරන්තරයෙන් ඔබට නිදහස තියෙනවා ත්‍රිපිටකයේ පරිශීලනය කරන්න. වහ වහ එතනට ඇවිදින්න. මේක කරගන්න. ඔබ මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා මේ ලෝක සත්‍යයට සෙතක් කරන්න. ඔබට සෙතක් කරගෙන ඔබත් සෙතක් කරගන්න. ඉතින් මේ වැඩ පිළිවෙල කොහොම හරි කරගන්න. ඉතින් ලංකාවට ආපු මොහොතක් ඇත්නම් ආරාමයට සහභාගී වෙන්න. අපේ මේ මහත්තුරු දෙයිනේ ආරාම විස්තර දැන් ඉස්සරහට. ඉතින් වෙබ්සයිට් එකේ ගිහම ඔක්කොම තියෙනවා. පුළුවන් විදියට. ඔබට දෙන අවසානයේ ඔබගෙන් ඉන්න අවසාන ඉල්ලීම තමයි මේ සම්බුද්ධ ශාසනය ඔබට බාරයි. ඔබට කියලා කිව්වේ ඔබට ඔක්කොටම නෙවෙයි ඔබට ඔක්කොටම නෙවෙයි ඔබට ඔබට බාරයි. එහෙනම් කවුරු අතෑරියත් පෙට්ටි මොකද කරන්නේ? අම්මගේ මිනිය කරගහගෙන යනවා. යාළුව හතර දෙනෙක් එක්ක. මේ අම්මගේ මිනියනේ අරයි යන්නේ. යාළුව තුන් දෙනෙක් අතෑරියොත් එහෙම මොකද වෙන්නේ? වැටෙන්න දෙන්න පුළුවන්ද? අම්මගේ මිනියනේ අරයි යන්නේ. ඕක බිමට වැටලා කැඩිලා බිඳින යන දෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් මොකද කරන්නේ? තනියෙන් කරගහනවා නේද? ඒකයි කිව්වේ මේ සම්බුද්ධ ශාසනය ඔබට බාරයි. මේක රකින්න. මාර්ගඵල ලබන්න එතකොට රැකිනවා. මාර්ගඵල ලබන උතුමන්ට කරන්න පුළුවන් දේ කරා. ඒ අයගේ පහසු උදෙසා. වහ වහ එතනට එන්න. ධර්මය අහන්න ඔබ එතනට ධර්මයේ විසින් ඔබ එතනට ගියේ. පුළුවන් තරම් ධර්මය අහන්න. අපේ විතරක් නෙමෙයි. ධර්මයේ කතා කරන උත්තමයන්ගේ ධර්මය අහන්න. ගති යුතු දෙයක් තියෙනවා නම් ගන්න. නොගති යුතු දෙයක් අතහැරලා දාන්න. එච්චරයි. නිවනට අවශ්‍ය දෙයක් තියෙනවා නම් ගන්න. අනිත් දේවල් අතහැරලා දාන්න. එහෙනම් ඒ විදිහට අපි කටයුතු කරගෙන යමු. මේ මම පුණ්‍යානුමෝදනාවක් සුළුවෙන් අපි සිද්ධ කරමු. තවද දවසේ පැය 9ක් දේශනා කරලා තියෙනවා. ධර්මය නම් කතා කළ හැකි නැති වෙන්නේ. ඔබත් ඔය අහගෙන ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සංගීත සම්දර්ශනයක් තිබුණා නම් අහන් ඉන්න බෑනේ ඔච්චර වෙන්න. නේද? ඒක තමයි ධර්මයේ ආශ්චර්ය වෙන මොකුත් නෙමෙයි. හොඳයි පිංගතනි, එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, තාතුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පවත්වලා ධර්මමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගෙන කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමෙන් පළමු කොටම පිංගතනි ඒ පිං අනුමෝදනාව සිද්ධ කරන්න මේ ත්‍රිපිටක සද්ධර්මය අවබෝධ කරගෙන මේ සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්න ආ වූ ඒ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක පිරිස උපාසිකා පිරිස ඒ වගේම පිංගතනි ඒ උත්තමයන්ට ආදාර උපකාර කරමින් ඒ උත්තමයන්ගේ සද්ධර්මයේ ලෝක පුරා ප්‍රචාරය කරන්නට අනුග්‍රහ දක්වන්නා වූ සීලොම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිවණක් පිරිසත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලොම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ යැයි විශේෂ විහිදුල පතුල හරිනී පිං විහිදී පැතිරී යාමෙන් ඒ උත්තමය මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අද්භවය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමුත්ත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංතුනි මොහොතකට සිහිපත් කරගන්න සාතුරුන් වහන්සේ දේශනා කරන සද්ධර්මයේ ත්‍රිමුඛ පරම්පරාවෙන් පැවැත්ගෙන ඇවිදලා එදා මාතලේ අල්ලුවෙන් විහාරි ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කළා. අද අපි අතරපත් වෙනකන් ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආවා වූ ඒ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසිපත් කරගෙන ඔබ විසින් උනස් කරගත්තා වූ සීලොම් පුණ්‍ය සම්බාර ධර්මයේ කුතර සම්බාර ධර්මයේ යැයි විශේෂ විහිදුල පතුල හරිනී පිං විහිදී පැතිරී යාමෙන් ඒ ඇති යම් කිසි අභාවි ස්ථානයක ඉන්නවනම් ඒන් අත මිදේවා. මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයටත් පිං අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගදෙන මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතුවේ ඉන්නා වූ දිව්‍ය බ්‍රහ්මාදීන් පිරිස ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දිව්‍ය දේවතාවුන් ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන සංසේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විදවල පතුල් හරිනේ පිං විහිදී පැතිරී යාමෙන් ඒ අය ඒ දේවානුභාවයේ වැඩි වේවා. ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා සීවරක් පිළ සිටහත් කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා වූ බෝධිහි උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුම් මොහොතක සිහිපත් කරගන්න තම තමන් නම් ජම්මාන්තර ගතවන් දෙදෙනා වූ සීලමු ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු ඥාති විත මිත්‍රාදීන් සීල දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ අත්බැරි විතරක් නෙමෙයි මේට කාල 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති විත මිත්‍රාදීන් වෙච්ච සීල දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලමු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විදුල පතුල හරිනී පින් විහිදී පැතිරියාමෙන් ඒ අයම් හි අභවිස්ථානය කිනවන ගත්ම දේවා අජරාම සංකතන වින් සැනතිම ලබත්වා කියර සාදු කියල යටත් පින්ගන්න මොද කරන්න. ඒවගේ පිගත මොද සිපත් කරන්න මේ කල්පන හකර තම විසින් අවට සාධාට ලක්ල තමන්ගේ වයිරෙන් ක්‍රෝධය පතුල මැල ගිල්ල අදෝ මරණ කපන කොටනවා කියගෙන ඔබගේ වයිරෙන් පැමිල ඔබගේ ජීවිතයට බාධා පමුණුන ආරය මාර්ගයට බාධා පමුණුන අන්න යම සිපත් කරන ඔබ නිදස් කරගත් අවසීල පුණ්‍ය සම්බාරධර්මය කුසල සම්බාරධර්මය විශේෂ පිහිතල පතුලරණී පිං විහිදී පැතිර යාමෙන් එයත් යම් කිසි අභවිස්ථානය කිනවන ගේගත මිදේවා අජරාමර සංඛ්‍යාතන වෙනින් සැන තීව ලබත්වා කියන සාදු කියලා යටත් පිං අනුමෝදන් කරන්න. ඒවගේ පිංගතර මොහොතක සිහිපත් කරගන්න ජීවතුන් අතර ඉන්නව පිළිත් විශේෂයෙන් මේ ශ්‍රී සද්ධර්ම ප්‍රචාරයලා තමන් විසින් මේ සමාධිය හරි අඹ කරගන්නා වූ ධනෙ පූජා කරමින් මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන උර දෙන්නා වූ සිරුම් දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම තමන්ගේ ජීවිතය අතර ඉන්නා වූ අම්මා තාත්තා දුව දරුවෝ ගුරුතුමෝ ඥාති හිත මිත්‍ර ආදී සියලු දෙනා සිහිපත් කරගෙන ඔබ සිඳස් කරගත්තා වූ සීල පුණ්‍ය සම්බාර ධර්මයේ කුතර සම්බාර ධර්මිය එයාගේ විහිදුල පතුලරණේ පින් විහිදී පැතිර යාමෙන් එයාට යම් කිසි ග්‍රහපල උපද්‍රව දෝස ආන්දේකාර තිනවන නම් ඒ සීල දෝස ආන්දේකාරංග සදුරි මුත වේවා. යක්ෂ පිට විසාද මලගිවල කුම්බාන්නාදී වැඩ පිණි ආව දෝස ආන්දේකාර තිනවන නම් ඒ සීල දෝස ආන්දේකාරංග සදුරි මුත වේවා. අස්වා කටවා හෝහා ඕල් දෝසක සංඛා දෝස ආන්දේකාර තිනවන නම් ඒ සීල දෝස ආන්දේකාරංග සදුරි මුත වේවා. මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුල දීම උතුම් නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතරේ මොහොතකට සිහිපත් කරගෙන දුම් මේ ස්ථානයේ විදිලා සද්ධර්ම ශ්‍රවණී කරද්දී ආහාරයෙන් පානයෙන් සන්තර වෙනවා ලැබුණා වූ ශරීර ශක්තිය ප්‍රයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැති මාර්ගඵල අවබෝධ කරගන්න. ඒ වෙනම ඒ ආහාර පාන සකස් මිලා එදා ඇත අතීතයේ ඉඳලා වැව මු සකස් කළා ලැබෙලි සකස් කළා කුඹුරු අපුරුල ගොයන් කපල පාගලා ආහාරයක් වශයෙන් පිළිල කරගන්නකම් අප කැපෙලා කටයුතු කළා වූ ඒ සීලම දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුතුල සම්බාර ධර්මයේ යකිනී පීදුල පතුලරි නීපින් විහිදී පැතිර යාමෙන් එයත් යම් කිසි අභව විස්ථානයේ කිනෝ නම් එන් අත මිදේවා අජරාමන සංඛ්‍යාතන වෙනින් සැන සීමල බත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතින මොහොතකට සිහිපත් කරගන්න දෝ මේ ස්ථාන දෙවිද සත් ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලින් පින්ෙන් ආරක්ෂා වෙලා මෙතිමදුරුන්ගෙන් ආරක්ෂා වෙලා ඒ අවුරස්මින් ආරක්ෂා වෙලා මේ සත් ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූගොඩනගේ හිමි නිසා. එහෙනම් මේ ස්ථාන භූගොඩනගේ මිලා ගඩොලක් ගාන මේ ස්ථාන වලට ගෙනහලා මැදලා කරලා සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සිළු දෙනාව සිහිපත් කරගන්න. ඒ වගේම මේ ස්ථානේ මුල භූමිය වල පදිංචි කරුවන් ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ හිඳ රැස් කරගත් ආ වූ සිළුම පුණ්‍ය ගංගා කුතර ගංගා එයාගේ රේ විදුල පතර පරිණේ පිං විහි දීපති රියාමෙන් එයාත් යම් කිසි අභාග ස්ථානයේ ඉන්නවා නම් එංගත මේ දේවා ආජරාම සංඝයාතන වෙනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා යට දෙයින් අනුමෝදන් කරලා අවසාන වශයෙන් සිහිපත් කරගන්න පින්වතුනි අද මේ ස්ථානේ බොහෝ දුර බැහැර ඉඳලා ඉන්නේ නැති යාන වාහන පාවිච්චි කරගෙන මේ ස්ථාන වල පැමිණෙන්නේ නැති ඒ වගේම අපි ගුවන් යානා පාවිච්චි කරගෙන මේ ස්ථාන වලට ආවා. එහෙනම් ඒ වගේම මේ සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්මයේ සජීවීව ලෝකින් ඕනෑම කෙනෙකුට ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. මේ සීළු දේ උදා වෙලා තියෙන විද්‍යාඥ වශයෙන් සම්බන්ධ පිරිසත් එයාගේ අන්තිම වාතික පිරිසක් විසින් මේ ලෝකෙට දීපු දායාද නිසා එමනම් ඔබ ඉතින් රැස් කරගත් ආ වූ සීලම පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයාගේ රේ විතර පතුල්ලා රණේ පිං විහිදී පැතිරියා මේ එයාතේ නම් අභවය අද මේක ඉන්නවා නම් එයින් අත බෙදේවා ආජරාම සංඛ්‍යාත නිවදී සනසීම ලබත්වා කියලා සාදු කියලා එයාට පින් අනුමෝදක් කරන්න. ඒ වගේම පින්වතුන් සිහිපත් කරගන්න අද බොහෝ පුණ්‍ය සම්බාර ධර්මයක් රැස් කරගත්තා. බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා. බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිදු කරගත්තා. සාස්ත්‍රුන් වහන්සේ උදෙසා බුද්ධ පූජා පැවැත්වුවා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමහිමින් මේ මිහිතලය තුල රහතන් වහන්සේලා ලක්ෂ ගණන් බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තෙඟතන ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බලමහිමින් ඔබ සියලු දෙනාට මේ අත්බැවිය තුල දීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන ඔබ සියලු දෙනාට දරුවන් සරණයි.